සංසාර සාරෝග විනීතනි සං සන්නේත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනූපලාසං සංලාපදේසින් පනමේ විසාසං සංසාබෙගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාප දන්සින් හත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංගං පනමේ රසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස පංචමානි බික්ඛවේ විමුක්තායතනානි යත්ත බික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වාචිත්තං විමුච්ඡති අපරික්ඛේනාවා ආසවා පරික්ඛයං ගච්ඡන්ති අනනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාතේති සලවත් වාසනාවන්ත පින්නතුනි බදාදා දිනයන්හි පැවැත්වෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි ධර්ම දේශනාවෙහි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායෙහි පංචක නිපාතේ එන විමුක්තායතන සූත්‍රය. විමුක්තියට පත්වන අවස්ථා ස්ථාන පිළිබඳව විග්‍රහ කරන සූත්‍රය. විමුක්තිය කියන්නේ හිතේ තියෙන රාගාදී කෙලෙස් දහම් දුරු වීමට ලක්වන ස්ථාන අවස්ථා පිළිබඳවයි අවස්ථා පහක් පිළිබඳවයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ නිතර අවධාරණය කරපු කාරණයක් තමයි විද්‍යා විමුක්තිය සඳහා ධර්ම දේශනා කරනවා කියන කාරණය. එකාතකින් අවබෝධය ලබා දෙන්න දැනුම ලබා දෙන්න වෙනත් විදියකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලබා දෙන්න එකාතකින් ක්‍රියා කළ අතර අනිත් අතින් දුකෙන් නිදහස් වන්නට තෘෂ්ණාදී අකුසල දහම් වලින් විශේෂයෙන් අවිද්‍යාව වලින් සපුරා නිදහස් වෙන මාර්ගය පෙන්වලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ඊට අමතරව විවිධාකාරයේ ප්‍රතිලාභ ධර්ම ශ්‍රවණයෙන් අපට ලැබෙනවා. නමුත් ධර්ම ශ්‍රවණේ ඉහෙළම ප්‍රතිලාභය බලාපොරොත්තුව ආනිසංසය වන්නේ ආනිසංසය විය යුත්තේ අපේ හිත විශේෂයෙන්ම කෙලෙස් වලින් මුදවා ගැනීම. ඒ අතරත් අවිද්‍යාවෙන් සිත මුදවාගත්තු පමණටයි ලෝභ ද්වේෂ ආදී අඩු වෙන්නේ. ලෝභ ද්වේෂ මොහ කියන මේ ත්‍රිවිධ අකුසල මූලයන් දුරවෙච්ච පමණටයි දුකෙන් නිදහස් වන්නේ. එපමණට අපට මානසික සතුට, මිදීම, නිවීම, සැනසීම ඇතිවන්නේ. පින්තුනේ ධර්ම දේශනාව ආරම්භ කරන කලින් අපේ ටික වේලාවක් මේ සිත පුහුණු කරලා අපේ විසිරලා තියෙන සිත එක අරමුණක පවත්වා ගන්නට අපි උත්සාහ ගනිමු. අද අප පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරලා, බුදුගුණ සිහිපත් කිරීමෙන් අපේ ඒ ඇති කරගන්නා ආධ්‍යාත්මික ශක්තියෙන් ලෝවැසි හැම දෙනාම සුවපත් වෙත්වා කියන මෙත්සිත පුහුණු කරන්නටයි සූදානම් වන්නේ. ඉතින් පින්නතුන් සල්ප වේලාවක් ඒ සඳහා කැප කරන්නට සූදානම් වෙන්න. ඔබ ඉන්න ඉරියව්වෙම ඉඳගෙන පහසුවෙන් ශරීරය සැහැල්ලුවෙන් තියාගෙන මේ සඳහා සක්‍රීයව සහභාගී වෙනවා ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි පින්නතුනි, ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තබා ගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන නෙත් දෙක අඩවන් හෝ වසාගෙන ශරීරය ගැන හොඳට අවධානය යොමු කරන්න. හිසේ සිට පාදාන්තය දක්වත්, දෙපා සිට හිස දක්වත් ඔබ වාඩි වී ඉන්න ඉරියව්ව ගැන මදක් සිහිපත් කරන්න. අවධානය සමගම හොඳට හුස්මක් ගන්න ඉහළට. මද වේලාවක් හුස්ම තියාගෙන ඉඳලා හිමින් සැරේ නැවත ප්‍රාශ්වාස කරන්න. හොඳට හුස්මක් ඉහළට අරගෙන මද වේලාවක් තියාගෙන නැවත ප්‍රශ්වාස කරන්න. හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. ඔබේ සිත නාසය ආශ්‍රිතව සිහියෙන් තියාගන්න. මම දැන් වර්තමානය තුළයි සිත තියාගෙන ඉන්නේ. අතීත අනාගත අරමුණු සිහිපත් කරනව නෙවෙයි, මේ මොහොතේ මට ඇසෙන දේ ගැන අවධානයෙන්ම ඉන්නේ. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති අරහං බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා. භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා. භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා භගවතු විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා භගවතු ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා භගවතු ලෝකවිදෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයටපත් වෙත්වා භගවතෝ අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාග්‍යවතුන් වහන්සේ තුල පැවති ලෝකවිදෝ සම්බුදු ගුණ තේජසෙන් ලෝවැසි සියලු සත්වෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා භගවතෝ අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාගතුන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්ම සාරතිහි සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා භගවතෝ සන්තා දේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා භගවතෝ බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාගතුන් වහන්සේ තුල පැවති බුද්ධ සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා භගවතෝ භගවා බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ තන්තා භාගතුන් වහන්සේ තුල පැවති භගවා සම්බුදු ගුණ තේජසින් ලෝවැසි සියලු සත්වයෝ සුවපත්ත්වා ශාන්ත සුවයට පත්ත්වා භගවතුන් අනන්ත බුද්ධ ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛේතන්තා. භාගතුන් වහන්සේ තුළ පැවති අනන්ත වූ සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. ලොවේ සෙන සියලු සත්වයන් මගේම ඥාතීන්, මගේම දරුවන්සේ දකිමින් හැම දෙනාටම මා මෙත් සිතින් සෙත් පතනවා. හැම දෙනාගේම යහපත, අභිවෘද්ධිය, සුවය මා මුළු හදවතින්ම නිරතුරුව ප්‍රාර්ථනා කරනවා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැම කල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී. සදහවත් වාසනාවන්ත පින්තුනි, මෙතන පටන් අප ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මුලින් සඳහන් කළ විදියට අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ අංගුත්තර නිකාය කියන ග්‍රන්ථයේ පංචක නිපාතයේ කියන කරුණු පහක් පිළිබඳව විස්තර කරන විමුක්තායතන සූත්‍රය. විමුක්තියට, නිදහසට, නැත්තම් කෙලෙසුන්ගෙන් මිදීමට පත්වන අවස්ථා නැත්තං ආකාර පිළිබඳව දැක්වෙන සූත්‍රය. භාගතුන් වහන්සේ සඳහන් කරනෝ පංචිමානේ භික්ඛවේ විමුක්තායතනානි. මහණෙනි, මේ විමුක්තායතන පහක් තියෙනවා. මොනවද විමුක්තායතන කියලා කියන්නේ? යක්ඛ භික්ඛුනෝ අප්පමත්තස්ස ආසාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ. ආයුමත්තං වාචිත්තං විමුච්ඡති අපරික්ඛේනවා ආසවා පරික්ඛයං ගච්ඡන්ති අනනුපත්තං වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. නොමිදුනා වූ සිත කෙලෙසුන්ගෙන් මිදෙනවද? ප්‍රහීන නොවුණු ආශ්‍රව ප්‍රහීන වෙනවද? නොපිමිණියා වූ උතුම් වූ අනුත්තර වූ ශේස්ත්‍රය නිවන සාක්ෂාත් වෙනවද? නිවනට පත් වෙනවද? අන්න එහෙම සිදුවන අවස්ථා පහක් පිළිබඳවයි මෙහිදී දක්වන්නේ. කෙලෙසුන්ගෙන් නොමිදුනා වූ සිත මිදීම සඳහා හේතුවන මෙතෙක් ප්‍රහීන නොවී තියෙන ආශ්‍රව ප්‍රහීන වීම පිණිස, නොපෙමිණියා වූ අනුත්තර වූ ශේස්ත්‍රය, අනුත්තර වූ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා, නිවනට පත්වීම සඳහා හේතුවන කරුණුයි මෙහිදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. මොනවද ඒ කාරණා පහ? මුල් කාරණය තමයි බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කළ ශ්‍රාවකයෙක් සබ්‍රක්‍මචාරින් වහන්සේ කෙනෙක් අර්ථයේ සහිතව ඒ වාගේම ඒ පදගතාර්ථයේ සහිතව එහි මනා ආකාරයෙන් ආදි කල්යාණං මජ්ජේ කල්යාණං ඒ වාගේම පරිෝසాన කල්යාණං කියපු විදිහට මුල මැද අග යහපත් වන ආකාරයට කේවල පරිපූර්ණං ආත්පසින්ම සම්පූර්ණ වන ආකාරයට සාත්තං සබ්බෙන්ජනං කේවල පරිපූර්ණං අර්ථ සහිතව ධර්මයේ දේශනා කරනවා නම් අන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කෙලෙසුන්ගෙන් හිත මෙදෙන අවස්ථාවක් කියලා දේශනා කළා. මෙහෙම ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී අත්පටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ යම්කිසි කෙනෙක් එහි අර්ථය මෙනෙහි කරනවා නම් ඒ වාගේම එහි ගැඹුරු තේරුම සිහිපත් කරනවා නම් නැත්තං ඒ කාටකින් එහි පදගතාර්ථය සිහිපත් කරනවා නම් නැත්තං එහි අන්තර්ගතයේ අරුත සිහිපත් කරනවා නම් අන්න එහෙම සිදු කරන අවස්ථාවේදී පාමොජ්ජං ජායති හිතේ ප්‍රමුදිත බව හට ගන්නවා. ඒ වාගේම පමුදිතස්ස පීති ජායති ප්‍රමෝදය ඇති වෙච්ච කෙනාට සිතේ ප්‍රීති හට ගන්නවා. ඒ වාගේම ප්‍රීති මනස්ස කායෝ පස්සම්බති ප්‍රීතිය හටගත්තු කෙනාට ඔහුගේ චෛතසික නැත්තන් නාම ධර්ම සංසිඳනවා. ඊළඟට පස්සද්ද කායෝ සුඛං වේදේති ඒ චෛතසික ප්‍රමෝදයට පත් වෙන අවස්ථාවේදී තවදුරටත් ඔහු සුවසේ වාසය කරනවා. සුඛිනෝ චිත්තං සමාධියති අන්නේ සුවපත් වූ සුවසේ වාසය කරන කෙනාගේ සිත සමාධිමත් වෙනවා. සමාහිතෝ භික්ඛවි යථා භූතං පජානාති ඒ හිත සමාධිමත් වෙන්න වෙන්න අර කලින් තමා අසා දැනගත්තු ධර්ම කරුණු චතුරාර්ය සත්‍ය ස්කන්ධ ධාතු ආයතන වශයෙන් කියන මේ ජීවිත යථාර්ථය පරමාර්ථ ධර්ම ඒතනත්තා නොවනි මෙනෙහි කරමින් විශේෂයෙන්ම නාම රූප ධර්ම නැත්නම් ස්කන්ධ පංචකය එයි හට ගැනීම නිරෝධය මෙනෙහි කරමින් සිටීමේ ප්‍රතිඵල වශයෙන් ක්‍රමයෙන් කෙලසුන්ගෙන හිත මෙදෙනවා කියලා සඳහන් කළා. විමුක්ත ආයතනයේ පළවෙනි අවස්ථාවේක නුවණින් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සිහියෙන් නුවණින් අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව කෙලසුන්ගෙන් සිට මෙදෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් අපට කොටස් දෙකකට දක්වන්න පුළුවන්. එකක් තමයි මෛත්‍රිය දිනු කිරීම, අනිත් අතින් සතිමත් බව දිනු කිරීම. ඔබ මේ අවස්ථාවේදී ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නේ අන්නේ ශ්‍රවණය කරන ධර්මයේ සැබෑ ලෙසම විමුක්ත ආයතනයක් වන නම් එකතකින් අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕන, සිහියෙන් ඉන්නට ඕන. අනිත් අතින් මෛත්‍රී සාගත වාසය කරන්නට ඕන. ඔබ හැට රූපයක් පේනවා නම්, කනට යමෙක් ගැන ශබ්දයක් ඇහෙනවා නම්, අතීත අධ්‍යක්ෂයක් විදියට කෙනෙක් ගැන සිහිපත් කරනවා නම්, ඒ හැම අවස්ථාවකදීම සෝපත්ත්වවා සෝපත්ත්වවා කියන හැඟීමෙන් ඉන්න. ඒ මෙස් සිටවිල්ලෙන් වාසය කරන්න. ඒ වගේම ඔබ ඇසට මේ මොහොතේ පේන රූපය ඔබ මේ දකින අවස්ථාවේදී නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දකින්නට දක්ෂ වෙන්න. මේ ආකාරයෙන් වාසය කිරීම ධර්ම ශ්‍රවණිය අපට විමුක්ති ආයතනයක් බවට පත් කරගන්න පුළුවන්. දෙවෙනි කාරණය වශයෙන් දේශනා කළේ යම්කිසි කෙනෙක් ධර්ම ශ්‍රවණය කරනව නෙවෙයි බුදුරජාණන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක්ගෙන් අසා දැනගත් ධර්මයේ විස්තර කරනවා නම් අත්පටි සම්බේධීව ධර්මපටි සංවේදීව යම්කිසි කෙනෙක් හොඳට සිහ පිහිටුවාගෙන මුල මැද අග යහපත් වනසේ මුල සීලය මැද සමාධිය අග ප්‍රඥාව මේ සියල්ලක්ම සම්පූර්ණ වෙනසේ සාත්තං සම්වැජ්ජනං කේවල පරිපුන්නම් අර්ථ සහිතව ව්‍යංජන සහිතව හාත්පසින් ලස්සනට මනාව යමෙක් ධර්ම දේශනා කරනවා නම් අනේ ධර්ම දේශනා කරන අවස්ථාවත් විමුක්ති ආයතනය කියලා සඳහන් කළා. දැන් ඔබ දන්න ධර්ම කරුණක් වෙනත් කෙනෙකුට පැහැදිලි කළ දෙන්න පුළුවන්. පැහැදිලි කළ දෙන අවස්ථාව ඔබට විමුක්ති ආයතනය කරගන්නට පුළුවන්. අන්න එහෙම ඔබ මනවින් අර්ථය මෙනෙහි කරමින් එහි පදගතාර්ථය මනවින් ගලපමින් යම්කිසි කරුණක් පැහැදිලි කරනවා නම් අන්නේ පැහැදිලි කරන කෙනාගේට ප්‍රමෝදිත බව සතුට ඇති වෙනවා. ඒ වාගේම ප්‍රමුදිතස්ස පීති ජායති, ප්‍රීති හට ගන්නවා. පීති මනස්ස කායෝ පස්සම්බති, කය සංසිඳෙනවා, නාම කය සංසිඳෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති, සුඛිනෝ චිත්තං සමාධියති. ක්‍රමෙන් අර ධර්මයේ තුලම හිත සමාධිමත් කරගන්නට පුළුවන්කම තියෙනවා. නැත්තම් තමා සිහියෙන් මේ කටයුතු කරනකොට ධර්මාර්ග ඉදිරියට යන්නේ වැඩෙන්නේ අපේ මේ බොජ්ජංග ධර්මය වැඩෙන්නේ. සමාධි සම්බොජ්ජංගේ දක්වා මේ කරුණු දිනු කරගන්න අපට පුළුවන්කම තියෙනවා. තුන්වෙනි අවස්ථාව විදිහට දක්වන්නේ ඒ කෙනා ධර්ම දේශනා කිරීමත් නෙවෙයි, ධර්ම ශ්‍රවණය කිරීමත් නෙවෙයි, ඔහු තමා අසා දැනගත්තු ධර්මය නැත්තම් කියවා දැනගත්තු ධර්මය ඔහු ඉතාම මනවින් සිහිපත් කරන අවස්ථාව. සඳහන් කරනවා චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්ඛති. අසා දැනගත්තු ධර්මය සිතින් හොඳට සිහිපත් කරන අවස්ථාව, අනුපිළිවෙලින් සිහිපත් කරන අවස්ථාව, මනසින් සිහි කරන අවස්ථාව, ධර්ම මනසිකාරය. මෙන්න මෙයත් විමුක්තායතනයක් විදිහට සලකනවා. අපර පිනුතුනේ බොහෝ අවස්ථාවල කරන්න පුළුවන් කාරණයක් මේක. ඊළඟ කාරණේ විදිහට සලකන්නේ ධර්ම සජ්ජහයනය. සූත්‍ර ධර්ම විදිහට ඔබ අසා දැනගෙන තියෙන ඇතම් සූත්‍ර, කරණිමෙත සූත්‍ර වෙන්න පුළුවන්, මංගල සූත්‍ර වෙන්න පුළුවන්, ධමචක්ක සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, මේ වගේ සූත්‍රයක් ඔබ සජ්ජහන කරන අවස්ථාව හොඳට අර්ථය මෙනෙහි කරමින්, ඒ පදගත අර්ථය හොඳට බලමින් ඔබ සජ්ජහන කරනවා නම් සිහියෙන් නුවණින් අන්නේ ධර්ම සජ්ජහනයත් විමුක්තායතනයක් බවට, සිතේ සමාධිමත් බවට පත් කරගන්නට පුළුවන්. ඊළඟ කාරණේ හැටියට දක්වන්නේ සමාධි නිමිත්තක් සිහිපත් කිරීම. සඳහන් කරනවා අඤ්ඤතරං සමාධි නිමිත්තං සුගහිතං හෝති. කිසියම් සමාධි නිමිත්තක් මනවින් සිහිපත් කරන අවස්ථාව. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය, මේ වගේ කිසියම් සමත කමඨහනක සිත පිහිටුවාගෙන හිත සමාධිමත් කරන අවස්ථාවත් කෙලෙසුන්ගෙන් සිත මිදෙන අවස්ථාවක් කියලා දක්වනවා. ඒ විතරක් නෙවෙයි මේ පස්වෙනි කරුණටම දක්වනවා සමාධිය වගේම ඔහුට පුළුවන් විටින් විට සුමනසිකතං සූපධාරිතං සුප්පටිවිද්ධං පඤ්ඤායකේපු විදියට ප්‍රඥාවෙන් නුවණින් අර සමාධිමත් වෙච්ච සිතින් ගැඹුරු ධර්ම කාරණා මෙනෙහි කරන්න පුළුවන්. නැත්තම් සමත විදර්ශනා කියන භාවනා දෙකයි කෙලෙසුන්ගෙන් හිත මිදෙන අවස්ථාව විදිහට දක්වන්නේ. සමතේ දිනු කිරීමෙන් පංච නීවරණ වලින් හිත දිනු කරගන්න පුළුවන්. එහෙත් අනුසය වශයෙන් කෙලෙස් තවදුරටත් තියෙනවා. දිට්ඨි අනුසය, විචිකිච්ඡා අනුසය, ඒ වගේම පටිඝානුසය, රාගානුසය, භවරාගානුසය, මානානුසය, අවිජ්ජානුසය කියලා මෙන්න මේ අනුසය ධර්ම සම්පූර්ණයෙන්ම දුර වෙන ආකාරයට ස්කන්ධ පංචකයේ සමුදයය බලනවා නම් ප්‍රඥාවෙන් ස්කන්ධ ධාතු ආයතනවල හට ගැනීම නිරෝධය දකිනවා නම් නැත්තම් සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු විදියට ඒ සමුදය වේ නෝනි මෙනෙහි කරනවා නම් අන්නේ මෙනෙහි කරන අවස්ථාවත් සිත කෙලසුන්ගෙන් මිදෙන අවස්ථාවක් විදිහට දක්වනවා. නැවත සිහිපත් කරගන්න සිත විමුක්තියට පත්වන, නිදහසට පත්වන කෙලසුන්ගෙන් මිදෙන අවස්ථා පහ ගැන. පළවෙනි කාරණේ තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. ඊළඟට ධර්ම දේශනා කරන අවස්ථාව, ධර්ම සජ්ජහනය කරන අවස්ථාව, ධර්මයේ නුවණින් මෙනෙහි කරන අවස්ථාව, සමති දසනා භාවනා වඩන අවස්ථාව. මෙන්න මේ අවස්ථා පහ දක්වන්නේ සිත කෙලෙසුන්ගෙන් මිදෙන, විමුක්තියට පත්වෙන, නිදහසට පත්වෙන අවස්ථා. මේකටයි ලිබරේෂන් කියලා කියන්නේ, ලෙටින් ගෝ කියලා කියන්නේ, ඉමන්සිපේෂන් කියලා කියන්නේ, ෆ්‍රීඩම් කියලා කියන්නේ, එන්ලයිට්මන්ට් කියලා කියන්නේ. එතකොට පින්නතුනි මේ කෙලෙස් මිදෙන අවස්ථා බුදුදහමේ ක්‍රමානුකූලව විස්තර කරනවා. භාගතුන් වහන්සේට මුණ ගැහිච්ච සමහර ගැඹුරු ධර්මඥානයක් තිමිච්ච සසර ප්‍රඥාව පුරුදු කරපු ඇත්තන්ට උන්වහන්සේ ඍජුවම ගැඹුරින් ධර්ම දේශනා කළා. බාහ්‍ය දාරුචීරිය, ඒ වගේම පුකුසාති, මේ වගේ අයට ගැඹුරුම ධර්ම කාරණා ඍජුවම ප්‍රඥාව විලක්ක කරගෙනම දේශනා කළා. නමුත් සාමාන්‍ය පිරිසට ධර්ම දේශනා කරද්දී මහා සාගරයේ ක්‍රමෙන් ගැඹුරු වෙනා වගේ ටිකෙන් ටික කෙලෙස් දුර වෙන මාර්ගයයි දේශනා කළේ. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියපු විදිහට ශික්ෂාව, ක්‍රියාව, ප්‍රතිපදාව උන්වහන්සේ ක්‍රමානුකූලව දේශනා කළා. මහා සාගරයේ බෙරළේ පටන් ක්‍රමෙන් ගැඹුරට යන වගේ උන්වහන්සේගේ ධර්මයත් ක්‍රමානුකූලව ගැඹුරට ගියා. අන්නේ නිසා ඕනම සරවකේකට තමන්ට පුළුවන් මට්ටමෙන් තමන්ගේ ප්‍රඥාව සහ උත්සාහය මට්ටමට මේ ධර්මය ප්‍රගුණ කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. පින්නතුනි මේ විමුක්තිය කෙලෙසුන්ගෙන් හිත මිදීම කියන අවස්ථාවේදී අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. කුමකින්ද අපේ හිත මිදෙන්නේ කියලා. අපේ හිත මිදෙන්නේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. මේ කෙලෙස් දහම් බහුලව අපි හිතිය පමණට පින්නතුනි අපට මානසික සුවයක් නැහැ. අපි අධ්‍යාපනය ලැබලා තිබුණත්, කොයිතරම් ඉහළ රැකියාවක් කළත්, ලස්සන රූප සම්පන්නිය තිබුණත්, දේපල ධන දාන හොඟක් තිබුණත්, අපේ දරුවන් හොඟක් ඉගෙන කියාගෙන ලෝකයේ ප්‍රසිද්ධව හිටියත්, අපේ හිතේ දැඩිවම ලෝභකමක් නම්, ද්වේෂයක් නම්, මෝහයක් නම් තියෙන්නේ. අර ලැබපු කිසිදු සම්පතක නිසි යහපත, නිසි ප්‍රයෝජන අපට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා එක අතකින් අපි උත්සාහන සම්පදායෙන් හොඳ අධ්‍යාපනය ලබාගෙන ධාර්මිකව රැකිරක්ෂා කරන ගමන් අනිත් අතින් අපි දක්ෂ වෙන්නට ඕන. අපි මේ ලෝකෙට ආවේ පින්නොත් නිලකෝ කාර්යභාරයකට. නිකන් ඇවිල්ලා ඉගෙන කියාගෙන රැකියාවක් කරලා දරුවෝ ටිකක් හදලා කිස්සතින් මරණයට පත් වෙන නෙවෙයි අපි මේ ලෝකෙ ඉපදුනේ. අපි මේ ලෝකේ මෙවැනි සම්බුද්ධෝත්පාද කාලයක ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටා පිටාවක් තියෙන සමයක අපි පහළ වුණේ. ලොකු ප්‍රාර්ථනාවක්, ලොකු පුණ්‍ය කර්මයක්, කුසලයක ආනිසංස විදියට. කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්මය අපට ලැබෙනකොට අපි දක්ෂ වෙන්නට ඕන අපේ ජීවිත පරමාර්ථයේ තීරුම් අරගෙන ඒ ඉහළම මට්ටමට අපේ හිත දිනු කරගන්න. අද ආසියානු කරේ නැත්තම් බුදුදහම ආරක්ෂා කරන බුදුදහම තියෙන රටවල් ඉපදිච්ච අය විතරක් නෙවෙයි. අද බටහිර සහ යුරෝපයේ බොහෝ රටවල් අයගෙත් මෙන්න මේ ආධ්‍යාත්මික බලාපොරොත්තු ඔවුන්ගේ ළඟ තියෙනවා. ඔහු උපදින බෞද්ධයන් ඕනත් ඔවුන් ආර්ථිකයෙන් අධ්‍යාපනයෙන් සමෘද්ධිමත් වෙනකොට ඔවුන්ගේ දැන් ඉහළම ඉලක්ක බවට පත් වෙලා තියෙන්නේ ආත්ම අවබෝධය, self realization, ආත්ම සාක්ෂාත්කරණය, self actualization, ආත්ම පූර්ණිය, self fulfillment. මෙන්න මේ තුන තමයි අද බටහිර මනෝවිද්‍යාඥයන්, මනෝවෛද්‍ය විශේෂඥවරුන්, උපදේශකවරුන් ඔවුන්ගේ පරීක්ෂණ වලින් ලෝකයේ මිනිසුන්ගේ ඉහළම ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉලක්ක බවට හඳුනාගෙන තියෙන්නේ මෙන්න මේ කාරණා තුන. ආත්ම අවබෝධය, ආත්ම සාක්ෂාත්කරණය සහ ආත්ම පූර්ණය කියන මේ කාරණා තුන. self realization, self actualization and self fulfillment. මෙන්න මේ කරුණවලට උන් ඉලක්කයට ළඟා වීමේදී උන් ලෝකයේ තියෙන ආගම් දර්ශන හොයාගෙන ගිහිල්ලා ඒ වගේ තියෙන මූලික සිද්ධාන්ත ගවේෂණය කරමින් ඉන්නේ. එහිදී බොහෝ දෙනා අවසානට නවතින්නේ බුදුදහම ළඟට ඇවිල්ලා. ආත්මාවබෝධයට බුදුදහමේ මොකද දේශනා කළේ කියන කරුණ උන් අධ්‍යයනය කරමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් ගැන තේරුම් ගන්න. ලෝකේ බොහෝ දෙනෙක් බාහිර ලෝකය, ග්‍රහලෝක, විශ්වය හොයාගෙන ගිහිපු සමයක බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඉමස්මින් ඒව බ්‍යාමමත්තේ කලේබරේ සසඤ්ඤෙම්හි ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදංච කියලා. ලෝකයක් ඒ හට ගැනීමත්, නිරෝධයත්, නිරෝධ කරන මාවතත් මේ බඹයක් පමණ වූ සංඥා සහිත වූ ශරීරය මතම පනවනවා කියලා බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා. අන්නේ පදනම මත ආත්ම අවබෝධය කියන්නේ මොකද්ද? තමන්ගේ සිත කය දෙකට මොකද්ද වන්නේ? වෙනත් විදියකින් කියනවා නම් අපේ ජීවිතයේ යටින් දිවෙන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකයේ තේරුම් ගැනීම හේතු ඇති කලී හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියන මේ කාරණය. මෙන්න මේ රූපාදී ස්කන්ධ පංචකය නැත්තම් පංච පාද ස්කන්ධය නැත්තම් නාම රූප විඥාන සරලව කියනවා නම් සිත කය දෙක තේරුම් ගැනීම තමයි පුද්ගලයාට තියෙන ඉහළම ආත්ම අවබෝධය වෙන්නේ. ආත්ම සාක්ෂාත් කරන්නේ මොකද්ද? බොහෝ දෙනෙක් හිතාගත්තේ ඉහළට මෙගෙනගෙන ඉහළම රැකියාවක් කරලා ඉන්නයි. නමුත් එහෙම ඉන්න බොහෝ දෙනා ජීවිතය අවසාන කාලයේහි සතුටෙන් නෙවෙයි ඉන්නේ. ඒ අය බාහිර රූපය මත යැපිලා රූපය වෙනස් වෙනකොට දුකටපත් වෙන මට්ටමට ඇවිල්ලා ඉන්නේ. අන එවිනි මට්ටමක් මත බුදුදහමෙන් ආත්ම සාක්ෂාත්කරණය කියලා සඳහන් කරන්නේ මොකද්ද? මේ ලෝභ, ద్వේස, මෝහ කියන අකුසල මූලයන්ගෙන් සිත සපුරා නිදහස් කර ගැනීම. සිත මුදවා ගැනීම. අන්නේ අවිද්‍යාදී මේ කෙලෙස් වලින් හිත මුදවා ගන්න පුළුවන් වුණොතින් ඒ කෙනා තමයි නියම ආත්ම පූර්ණයටපත් වෙන්නේ, self fulfillment එකටපත් වෙන්නේ. ඒ මොකද්ද? සන්තුට්ටි පරමං දනං කියපු විදියට සතුටෙන් වාසය කරන තෘප්තිමත් ජීවිතයකින් ජීවිතේ නිමාටපත් වෙන මානසිකත්වයක් ගොඩනගන්නටයි බුදුදහමෙන් ආත්ම පූර්ණණයෙන් අපට මඟ පෙන්වන්නේ. පින්නොතිනි මෙන්න මේ ගමන් මගේදී ටිකෙන් ටික අපේ කෙලෙස් දුරවන ආකාරය භාගතුන් වහන්සේ දේශනා කළා. අනුපොබ්බේන මේ දහාවේ තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ. රං වැඩ කරන කෙනෙක් ඒ රත්තරන් වල තියෙන වෙනත් බාල වූ ලෝහ කොටස් ඔහු රත් කරමින් ටිකෙන් ටික අයින් කරනා වගේ නුවණැති කෙනා තමන්ගේ හිතේ තියෙන ලෝභ ආදී අකුසල දහම් රාග ආදී කෙලෙස් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම කාමච්ඡන්ද ආදී නීවරණ ටිකෙන් ටික දුරු කරනවා කියලා සඳහන් කළා. ධර්ම ශ්‍රවණිය අපට ලැබෙනකොට අපි ජීවිතේ තේරුම් ගන්නට ඕන අපට දැඩිවම හිතට පීඩාගෙන දෙන කාරණා මොනවද කියලා. අපිට සම්පූර්ණ එකපාරම ලෝභ මූලයෙන් දුරු කරන්න පුළුවන් කමක් නැහැ. ద్వේස මූලයෙන්ම, මොහ මූලයෙන්ම මුලින්ම උපුටා දමන්නට අපට හැකියාව නැහැ. බොහෝ දෙනාට ඒ හැකියාව අඩුයි. මෙවැනි කාලයක ජීවත් වෙන හැටියට අපි ක්‍රමානුකූලව තමයි මේක අපි කරන්න වෙන්නේ. අන්නෙහිදී බුදුහාමුදුරුවෝ මුලින්ම අවධාරණය කළේ විනය ලෝකේ අභිජ්ජහ දෝමනස්සම්. ලෝකයට තියෙන දැඩි ආශාව සහ දැඩි අමනාපය දුරු කරගන්න කියලා. ඇයි මේ කාරණා දෙක දේශනා කළේ? එකපාරේ ලෝභය දුරු කරන්න බැරි වුණත් අපට අභිජ්ජහව දුරු කරන්න පුළුවන්. අභිජ්ජහ දැඩි ලෝභය, ග්‍රීඩ් කියන එක. මේ දැඩි ලෝභය කෙනෙකුගේ හිතේ තියෙනවා නම් ඔහුට කිසිම මානසික සැනසීමක් නැහැ. නිතරම බලන්නේ තමන්ගේ පාර්ශවය වැඩි කරගන්න. ඒක හිතට දැඩි පීඩාවක් වෙනවා. අනිත් එක අනිත් අය කෙරෙහි තියෙන දැඩි අමනාපය. දැඩි ලෝභය සහ දැඩි අමනාපය නැත්නම් වෛරය කියන මෙන්න මේ කරුණ දෙක අපි ටිකෙන් ටික අඩු කරගන්නට ඕන. ඒ සඳහා උපක්‍රම ඉදිරියට දේශනා කළේ එක පැත්තකින් දානය පුරුදු කිරීම, අනිත් අතින් පංචශීලයේ පදනම ඉඳගෙන මෛත්‍රී භාවනා දියුණු කිරීම. ටිකෙන් ටික පින්නොතුනේ අපි සන්තකව දේවල් අනිත් පැයට පරිත්‍යාග කරනකොට හිතේ තියෙන මේ දැඩි ලෝභය අඩු වෙනවා. තමන්ගේ නිවසින දරුවන්ට මෛත්‍රියෙන් ආහාර පාන ටික සූදානම් කරලා දෙන්න, අම්මට තාත්තට මෛත්‍රියෙන් සලකන්න, ගෙදරින සුරතල් සතුන්ට කෑම ටික මෛත්‍රී සාගතව දෙන්න, පිරිසිදු භාජනයක මෛත්‍රියෙන් ඒ සතාට කෑම ටික දෙන්න, කෑම විතරක් නෙවෙයි සතාට වතුර ටිකක් තෝරන, වතුර භාජනයකුත් හොඳට හොදලා ඒ කිට්ටුවෙන් වතුර ටිකකුත් තියලා තියන්න. ඔබේ නිවසට කුරුල්ලෝ එනවා. ඒ කුරුල්ලෝ සඳහා කෑම ටිකක් උඩ ස්ථානයක, ඉහළ ස්ථානයක ඔබ දාන්න පුළුවන් නම් ඔබට ඒක කොච්චර සතුටක්ද? ඔබට ඒ සත්ව ඇවිල්ලා නිදහසේ කෑම කනකොට, ඒක දකිනකොට ඔබේ සිතේ කොච්චර නිරාමිස ප්‍රීතියක් හටගන්නවද? ප්‍රීති මුදාරං වින්දති දාතා කියන්නේ මේක. දන් දෙන කෙනා උදාරූ ප්‍රීතියක් විඳිනවා කියන්නේ මේක. මෙතනින් ආරම්භ කරන මේ දන් වැට ටිකෙන් ටික අපට දිනු කරගන්න පුළුවන්. නිවසේ බුද්ධ පූජා පවත්වන්න පුළුවන්. ආමවාසයෙන් පැන් වීදුරක් හෝ දිනකට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න. ඒ පූජා කරන පැන් වීදුරෙන් ඔබට පුළුවන් ලොකු දෙයක් කරන්න. දැහැත් එකතු කළා බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා පූජා කරන ගමන් ඔබ ප්‍රාර්ථනාවක් කරන්න. මේ පැන් භාජනයේ බුදු පියාණන් වහන්සේට පූජා කිරීමේ මා ලබාගත් තව මේ කුසලය ලෝක යම් තාක් සත්‍යයන් සාපිපාසාවෙන් ඉන්නවා නම් ඒ සියලුම දෙනා මේ පින අනුමෝදන් වෙත්වා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන්න. ඒ පිනෙන් පිනතුනි අපමණ සත්‍යයන් සුවපත් වෙනවා. මෙතනින් ආරම්භ කරන මේ දානය අපට සංඝසතු දානයේ දියම දක්වාම, සංඝවාස පූජාව, ධර්ම දානය දක්වාම අපට ක්‍රමයෙන් දිනු කරගන්න පුළුවන්. මෙහෙම කරන්න කරන්න හිතේ තියෙන දැඩි ලෝභය අඩු වෙනවා. අනිත් අතින් පින්නතුනි කායික වාචික සංවරය ඇති කරගන්න. යමක් කියනකොට, කරනකොට නැවත නැවතත් සිහි කළ එක කරන්න, ඒක නිවැරදි දෙයක්ද කියලා බලලා කරන්න. ඒක කලබලයට වචන කතා කරන්න එපා. කලබලයට ක්‍රියා කරන්න එපා. යක් කරන කලෙන් සිහියෙන් නොනින් එක කරන්න අනිත්‍යයට බාධාවක් අවිහිරයක් නොවන ආකාරයට. මෙහෙම අපි ටිකෙන් ටික ඉදිරියට යනකොට අපිට ඊළඟට පේනවා හිතේ තියෙන අමනාපකම් අපේ හිතේ පීඩාව ඇති කරනවා, අපේ හිතේ තියෙන නිදහස විමුක්ති නැති වෙනවා කියලා. අනේතෙන්දී අපි කරන ප්‍රධානතම කමඨහන තමයි මෛත්‍රී භාන වැඩි වීම. සීල සත්‍යෝ සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව නිතර දිනු කරන්න. ඇතැම් විට එකපාර අපට කෙනෙක් ගැන තියෙන අමනාපේ අඩු කරගන්න බැරි වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේෙහිදී ක්‍රම කිහිපයක් දේශනා කළා ආඝාත පටිවිණ යන සූත්‍රවලදී. කෙනෙක් ඇතැම් විට වාචිකව සහ මානසිකව වැරදි දේ කළත් යම්කිසි කෙනෙක් කායිකව හොඳ දෙයක් කරන වෙන්න පුළුවන්. එතකොට ඔහුගේ තියෙන අර වාචික සහ මානසික අඩුපාඩුව පසක තියලා අපිට පුළුවන් නම් අර කයින් කරන හොඳ දේ ගැන හිතලා එයා ගැන තියෙන අමනාපය අඩු කරගන්න මේක අර ද්වේෂය දුරු කරන්න හේතුවක් වෙනවා. ඇතම් කෙනෙක් කායිකව වැරදි කළත් වචනෙන් හොඳ වචන කතා කරනවා. සිතේ හොඳ සිතුවිලි නැතුණත් ඇතම් විට ටිකකට හරියට නැත්තා වචනෙන් හොඳ වචන කතා කරන කෙනෙක් වෙන්න පුළුවන්. අන්නේ හොඳ පැත්ත ගැන හිතලා එයාගේ අමනාපය දුරු කරන්න කියලා කියනවා. සමහර කෙනෙක් කායිකවත් වැරදි කරනවා, වාචිකවත් වැරදි කරනවා, නමුත් සිතින් කයින් කලින් කලට එයා කුසල චේතනා සිහි කරන කෙනෙක්. අන්නේ ගැන හිතලා එයාගේ අමනාපය දුරු කරගන්න කියලා සඳහන් කළා. තවත් සමහර අය කයිනොත් වචනෙනොත් සිතිනොත් මේ ద్వාරත්‍රයම අකුසල දහම් කරන අය. එවැනි කෙනෙක් දැක්කම ඔබ හිතන්න, අනේ මේ තැනැත්තා තව නොබෝ කලකින් මිය ගිහිල්ලා මේ දුගතිගාමී වෙන ඉන්න කෙනෙක්. කර්මය ගැන හිතලා හිතේ උපේක්ෂාව ඇති කරගන්න කියලා. මෙන්න මේ විදිහට විවිධ ක්‍රම පරයය දේශනා කරනවා. ඒ වගේම විතක්ක සම්ඨාන සූත්‍රයේ දේශනා කරනවා ආදීනව දස්සාවේ කියන කාරණයක්. තමන් අමනාපයෙන් ඉන්නකොට තියෙන ආදීනව දැකලා, ඒ වගේම තමන් රාගයෙන් ඉන්නකොට එහි ආදීනව දැකලා ඒක දුරු කරන්න කියලා සඳහන් කළා. අඤ්ඤ විතක්ක කියලා සඳහන් කරන කාරණයක්. අපිට කෙනෙක් ගැන අමනාපයක් හෝ යමක් ගැන ද්වේෂයක් නැත්තම් රාගයක් ඇති වෙනවා නම් ඒ සිතුවිල්ලට වෙනස් සිතුවිල්ලක් විරුද්ධ සිතුවිල්ලක් හිතන්න. අමනාපයක් නම් මෛත්‍රිය සිහි කරන්න, රාගයක් නම් අසුබය මෙනෙහි කරන්න. මේ ආදි වශයෙන් තියෙන ක්ලේශයට විරුද්ධ වූ කුසල පාර්ශවයේ සිතුවිල්ලක් හිතන්න කියලා සඳහන් කළා. ඊළඟට සඳහන් කරන අසති යමනසකාර කියලා. අපට රාගාදී කෙලෙස්, ද්වේෂාදී අකුසල මූලයන් ඇති වෙනවා නම් අන්න ඒ දේ ඇති නොවන විදියට ඒ ගැන සිහි නොකර ඉන්න කියලා දේශනා කළා. ඒක අමතක කරන්න කියලා නෙමෙයි කියන්නේ, ඒක සිහි කරන වාරය අඩු කරන්න ඕන. මෙන්න මේ විදියට ඊළඟට විතක්ක මූල සංඨාන කියලා සඳහන් කළා. ඒ ක්ලේශයෙන් මුලටම ගිහිල්ලා ඒකේ ඇතිවෙච්ච ආකාරය සිහි කරලා යෝනිසෝ මනසකාරයෙන් මෙනෙහි කරන්න කියලා. මේ වගේ විවිධ උපක්‍රම, මේ කෙලෙස් වලින් හිත මුදවා ගැනීම උපක්‍රම භාගතුන් වහන්සේ අපට දේශනා කළා. මෙහෙම දේශනා කරනකොට විශේෂයෙන්ම අපේ දානමය පුහුණු කරනකොට, සීලය පුහුණු කරනකොට, දානය සීලය පුහුණු කිරීමේ ප්‍රතිඵල විදියට අපට ටිකෙන් ටික හිතේ තියෙන කෙලෙස්වල තදංග මට්ටම දුරු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඕලාරික මට්ටම දුරු කරගන්න පුළුවන් තියෙනකම තියෙනවා. එපමණකින් නොනවති අපි ටිකෙන් ටික මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී භාවනාව වඩනවා නම් අපට කමචන්දාදී නීවරණ බොහෝ කලකට යටපත් කරගන්න පුළුවන්. අන්නේ යටපත් කරගන්න ගමනේදී අපට සමත කමටහන බෙහෙවින් වැඩගත් වෙනවා. හිතේ කර්මණක බොහෝ වේලාවක් ඒකාග්‍ර කරගැනීමේ ප්‍රතිඵල ලෙස කාමච්ඡන්දාදී නීවරණ ටිකෙන් ටික යටපත් කරගන්න පුළුවන්. පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ සංයෝජන ධර්ම යටපත් කරගන්න පුළුවන් වුණොතින් අපි විස්කම්බන වශයෙන්ම කෙලෙස් දුරු කරන මට්ටමට එනවා. තවත් ඉදිරියට ගිහිල්ලා පංචස්කන්ධ ආදී කරුණවල අනිත්‍යතාවය මෙනෙහි කරොතින් අපි සමුච්ඡේද වශයෙන්ම ක්‍රමයෙන් සිත කෙලෙසුන්ගෙන් මුදවා ගන්නට අපට අවස්ථාව තියෙනවා. පින්නතුනි, මෙන්න මේ විදියට කෙලෙසුන්ගෙන් හිත මුදවා ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළා. අපි නැවතත් අර මුල් කාරණා මෙනෙහි කරමු. ඒ අතර ප්‍රශ්නයක් අපෙන් ඇහුවා කර්මය ගැන. අපි මේ විදියට අකණ්ඩව ධර්මයේ තුල ඉන්නකොට, අපේ නිතර හිත පිරිසුදුව ඉන්නකොට අපේ කයෙන් වචනයෙන් හොඳ දේවල් සිද්ධ වෙනවා. එහි ප්‍රතිඵල විදියට අපේ කරන කර්මවල ආනිසංස අපිට ඒකාසකින් දිට්ඨ ධම වේදෙනිය වශයෙන් මේ ආත්මය වශයෙන් අපට නිරුද්ධ කරගන්න පුළුවන්. මේ ආත්ම වශයෙන් අපට ඒ කුසල කර්ම වල ආනිසංස දැක ගන්න පුළුවන්. ඒවට කියන දික්ක ධම වේදිනිය කර්ම කියලා. තව සමහර කර්ම තියෙන උපපජ වේදිනිය කර්ම. අපි කරන කුසල අකුසල කර්ම වලට අනුරූපව මරණයන් මැත්තේ ඊළඟ ආත්ම භාවය අනිවාර්යෙන්ම විපාක ලැබෙන කර්ම. කුසල පැත්තෙන් ගත්තොත් ධාන, අකුසල පැත්තෙන් ගත්තොත් ආනන්තර කර්ම. තව සමහර කර්ම තියෙනවා අපරාපරී වේදිනිය කර්ම විදියට නිවන් දකින ආත්ම භාවයේ දක්වාම අතරතුර විපාක ආනිසංස ලැබෙන සමහර කර්ම තියෙනවා. ඒ වගේම තව සමහර කර්ම තියෙන අහෝස කර්ම වටපත් වෙනවා. අපි මේ අවස්ථාවේදී ශ්‍රද්ධාදී ගුණ ධර්ම දිනු කරවතින් ඉහෙලට අපට අපාගත වෙන්න තියෙන කර්ම යටපත් වෙනවා. එතෙමිට අහෝස වෙලාම යනවා. ඒ වගේම අපට සක්කාය දිට්ඨිය විචිකිච්ඡාදී මේ ප්‍රධාන මූලික සංයෝජන ධර්ම දුරු කරන්න පුළුවන් වෙනවතින් අපි මෙතේ සංසාරේ අපාගත වීමට හේතු වන අකුසල කර්ම තියෙනවා නම් ඒව සම්පූර්ණ මහෝස වෙනවා. කාමරාග පටිඝ කියන සංයෝජන දෙක සපුරාම දුරු කරවතින් ඒ තැනැත්තාට පුළුවන්කම තියෙනවා කාම ලෝකයට නැවත නොයන විදිහේ කාම ලෝකයට අදාළ සියලුම කර්ම අහෝසි කරගන්න පුළුවන්කම තියෙනවා. යම් කිසි කෙනෙක් ආසවක්ඛේ ඥානෙ ලැබීම වශයෙන් අවිද්‍යා අනුසය සම්පූර්ණයෙන්ම දුරු කරවතින් ඒ තැනැත්තාට පුළුවන්කම තියෙනවා තමා සසර කළා වූ කර්ම මරණයෙන් පස්සේ කිසිසේත්ම විපාක නොවන විදිහට සම්පූර්ණයෙන්ම අහෝසි කර්ම වලටපත් කරගන්නට. මෙන්න මේ වගේ ditta dama vedaniya karma, upapajja vedaniya karma, aparaparya vedaniya karma, ahosa karma කියලා කර්ම හතරක් ගැන විපාක දෙන කාලය අනුව පැහැදිලි කරනවා. ඉතින් අපි දක්ෂ වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල ඉඳගෙන කර්ම සකස් වෙන ආකාරයක් දේශනා කළා. ඒ තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියපු විදිහට අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර රැස් කිරීම. මෙන්න මෙතෙන්දි පින්නතුනි අපි තේරුම් ගන්නට ඕන කොහොමද කර්ම රැස් වෙන්නේ කියලා. අපි වර්තමානයේහි අත්දැකීමක් ලබන ස්කන්ධ ආසාදී ඉන්ද්‍රිය වලට අතීත කර්ම විපාකවල ප්‍රතිඵල ලෙස අවිද්‍යා, කර්ම, තෘෂ්ණා, නිබති ලක්ෂණ නොදෙනීම ආදී මේ හේතු මත සහ වර්තමානයේ තියෙන ආහාර ස්පර්ශ ආදී හේතු මත මේ මොහොතේ අපි ඉන්ද්‍රිය සකස් කරගන්නවා. හැම මොහොතෙම ඉන්ද්‍රිය අපේ ස්කන්ධ ආදී ඉන්ද්‍රිය සකස් වෙනවා. ඒව අරමුණුත් එක්ක සම්බන්ධ වෙනකොට ඒව ආයතන බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ හටගන්න මුල් අත්දැකීම මේක විපාක මට්ටමේ අත්දැකීමක්. මේක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක සපක්වත් දුකක්වත් නෙවෙයි. මේක විපාක මට්ටමේ අවස්ථාවක්. මෙන්න මේ විපාක මට්ටමේ අවස්ථාවට සඳහන් කරන්නේ විඥාන චර්යා කියලා. ඒ විඥාන චර්යා අවස්ථාවට සඳහන් කරන්නේ නිරාගා, නිද්දෝසා, නිමෝහා කියලා. ඒක රාග සහිතවත්, ද්වේෂ සහිතවත්, මෝහ සහිතවත් නෙවෙයි කියලා සඳහන් කළා. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි කියලා සඳහන් කළා. අන්නේ මුල් අධ්‍යක්ීමේ තියෙන විඥාණයට තමයි පකති පරිසුද්ධ මෙදන් චිත්තං කියලා කියන්නේ. ඒ මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකය පිරිසිදුයි. ඒ ස්කන්ධ පංචකයේ තියෙන විඥාණයත් පිරිසිදුයි කියලා සඳහන් කළා. මෙන්න මේ මුල් අධ්‍යක්ීම මත අපට අඛණ්ඩව පිහිටා ඉන්න බෑ. ඒක විපාක මට්ටමක් විතරයි. අන්න ඒ මනවින් තේරුම් ගන්න කෙනා ඊළඟ මට්ටමේදී සිහියෙන් එන උත්සාහ කරනවා. එතකොට දැන් අපි මේ රූපයක් තේරුම් ගන්න අවස්ථාව අර මුල් අවස්ථාව නෙවෙයි. හොඳට අවබෝධයෙන් ඉන්න, දැනුවත් ඉන්න. ඔබ ඇසෙන් රූපයක් හඳුනා ගන්නව නම්, කනෙන් ශබ්දයක් හඳුනා ගන්නව නම්, ඒ හඳුනා ගන්න අවස්ථාව වෙන විට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා තියෙන්නේ. ඊට පාදක වෙච්ච මුල් ඇස, කන ආදී ආයතන, රූප ආදී අරමුණු, චක්කු සංපස්ස ආදී ස්පර්ශ, චක්කු විඥාන ආදී විඥාන, රූප සංඥා, රූප සංචේතන ආදී වශයෙන් කියලා මුල් ස්කන්ධ පංචකය, විපාක මට්ටමේ ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච මොහොතකයි ඔබ මේ දකින්නේ කියලා තේරුම් ගන්න දක්ෂ වෙන්න. මෙතෙන්ට තමයි අපි ශ්‍රද්ධාව ඇති කරගන්නේ. මේක අපිට කවදාවත් හිතලා තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කවදාවත් අපට අපේම නුවණින් තේරුම් ගන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. මේක කවදාවත් බාහිර ලෝකයේ තුල රූප සටහනක් ඇඳලා දෙකින් භෞතික වශයෙන් වෙන් කළ පෙන්වන දෙයක් පුළුවන් දෙයක් නෙවෙයි. මේක අපි සපුරාම තේරුම් ගන්න කොහොමද? මේක අපි තේරුම් ගන්නේ සද්ධාතේ තථාගතස්ස බෝධින් කියපු විදියට මුලදී අපට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් තමයි මේක තේරුම් ගන්නට වෙන්නේ. නමුත් මේ ශ්‍රද්ධාව හැමදාම ශ්‍රද්ධාවක් බවට පත් වෙන්නේ නැහැ. ඒක කවදා හරි දවසක අපේම අත්දැකීම බවට පත් කරගෙන අපේම ප්‍රත්‍යක්ෂයක් බවට පත් කරගන්නත් පුළුවන්කම තියෙනවා. අන්නේ ගමන් මගේදී මුලින් අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ ගැන ගෞරවයෙන්, උන්වහන්සේගේ තථාගතත්වය පිළිබඳ විශ්වාසයෙන්, සම්මා සම්බුද්ධත්වයේ පිළිබඳව ප්‍රසාදයෙන් අපි මේ කාරණේ තේරුම් ගන්නට ඕන. එතකොට මුල් අධ්‍යක්ීම ස්කන්ධ පංචකය පිරිසිදු අවස්ථාවක්. ඒ ගැන අවබෝධයෙන් නොසිටියොතින් බාහිර රූපයක් ඇතැයි කියලා අපි ගන්නවා අවිද්‍යාව හා භව තණ්හා වශයෙන්. අන්න එතකොට අපි අතින් අකුසල සිද්ධ වෙනවා. අපිරිසුදු හිතින්, කයින් වචනයෙන් සිතින් වැරදි දේවල් වෙනවා. ඒවා අපුඤ්ඤ අභිසංඛාර විදියට රැස් වෙනවා කර්ම විදියට. ඊළඟට අපිට මේ ලෝකයේ තුලම ඉඳගෙන භවය තුල ඉඳගෙන හොඳ දේවල් කරන්නත් පුළුවන්. දන් දෙන්න පුළුවන්, සිල්වන්ත වෙන්න පුළුවන්, බුද්ධ පූජා පවත්වන්න පුළුවන්. සමත භාවනා කළත් අපි මේ පුඤ්ඤ අභිසංඛාර හෝ ආනිඤ්ඤ අභිසංඛාර මට්ටමේ ඉන්නේ. මෙන්න මේ තුල අපට එකහතකින් අපි කළු කර්ම වලින් වෙන් වෙන දක්ෂ වෙන්නට ඕන අපුඤ්ඤ අභිසංඛාර වලින්. අනිත් පැත්තෙන් අපි දක්ෂ වෙන්නට ඕන සුදු කර්ම දිනු කරගන්න. සුදු කර්ම කියන්නේ පුඤ්ඤ කර්ම, නැත්නම් ආනිඤ්ඤ අභිසංඛාර විදියට අරෝපාවචර ධාන මට්ටමේ කර්ම දිනු කරගන්න උත්සාහවන්ත වෙන්නට ඕන. පින්නතුනි, මෙන්න මේකෙන් මොකද්ද වෙන්නේ? මේකෙන් අපේ ජීවිතයේ සුදු පැත්ත වැඩි වෙනවා. නමුත් අපි තාමත් භවය තුල ඉන්නේ. එතකොට අන්නේ භවයෙන් නිදහස් වෙන බුදුහාර කර්මයක් දේශනා කළා. ඒ මොකද්ද? ඒ තමයි අත්ති බික්කවේ කම්මං අකන්නසොක්කං අකන්නසොක විපාකං කම්මකේය සංවතති කියන කාරණේ. කලුත් නොවන සුදුත් නොවන කර්ම තියෙනවා. කර්මක්ෂය කිරීමට හේතු වන කර්ම තියෙනවා. අන්නේ දේශනා තමයි මේ විමුක්තායතනයට ඍජුවම සම්බන්ධ වෙන්නේ. ඒ මොකද්ද? අර අපි මේ අපේ අධ්‍යක්ීම පිළිබඳව සිහියෙන් හිටියොතින් අපි තේරුම් ගන්නවා ඇසට රූපයක් දැකපු මුල් අවස්ථාව මේ වෙලාවේ නිරුද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනෝවිඥාණයෙන්. මනෝවිඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? අර කලින් තිබිච්ච රූපයක් නිරුද්ධ වෙලා ඇසක් නිරුද්ධ වෙලා චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥා, රූප සංචේතන නිරුද්ධ වෙච්ච තැනක මාමේ මනසින් දකින්නේ මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට මනෝවිඥාණයෙන් තේරුම් ගන්න කියලා දකින දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ දකින මනසත් ධර්මාලම්බනියත් මනෝවිඥාණයත් එයත් දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒ අත්දැකීම තමයි මගේ ජීවිතයේ මේ වෙලාවේ අන්නේ සමස්ත ජීවිතයත් අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියපු විදියට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින්නට දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ අනුශාසනය පින්නතුනි අපි ධර්ම ශ්‍රවණයේදී අහන්නේ. බුදුරජාණන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් ධර්ම දේශනා කරනවා නම් ඒ ධර්ම දේශනා විමුක්තායතනයක් වන්නේ. බුදුරජාණන් වහන්සේ නිතරම දේශනා කරන්නේ මොකද්ද? මහණෙනි, මම ලෝකෙට කරුණ දෙකයි දේශනා කරන්නේ. දුක, දුකේ නිදහස වීමත් විතරයි කියලා. දුක කියන්නේ මොකද්ද? අර මුල් ස්කන්ධ පංචකයේ දුක සත්‍යය. ඒ නොදැනීමෙන් ලෝකයට තියෙන ඇලීම, ලෝකයේ අවිද්‍යාවෙන් ගැනීම දුක සමුදය සත්‍යය. එතකොට දුක නිරෝධය කියන්නේ මොකද්ද? අන්නේ ලෝකයට නොයලනසේ, අවිද්‍යාව දුරු වෙනසේ නුවණින් මේ ගැන අවබෝධයෙන් ඉඳීම, ඒ තෘෂ්ණාව දුරු වෙන විදියට මානසිකත්වය සකසා ගැනීම දුක නිරෝධගාමිනී පටිපදාර සත්‍ය කියන්නේ මොකද්ද? අන්නේ සඳහා තියෙන වැඩපිළිවෙල සතර සතිපට්ඨානය, නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව, ආරසංග මාර්ගය විදියට විවිධ නම් වලින් සඳහන් කරන්නේ මෙන්න මේ මාර්ගය. එතකොට පින්නතුනි, අර මුල් අධ්‍යක්ීම එක පැත්තකින් ලැබුණා, ලැබිච්ච එක එතනම නිරුද්ධ වුණා. අපි තීරණය කරන්න ඕන ඒ ලැබිච්ච අධ්‍යක්ීම තවමත් තියෙන දෙයක් හැටියට අපි ඉන්නේ සමුදි අන්තයේද, නැත්නම් ඒක නිරුද්ධ වුණා කියලා නිරෝධය පැත්ත දකිමින් ඉන්නේ කියලා දකින්න අපි දක්ෂ වෙන්නට ඕන. අපි ඉන්නේ නිරුද්ධ වෙච්ච දේෙන් තවමත් ඇති දෙයක් විදියට අරගෙන නම් අන්න එතෙන්දී අපට බරක් තියෙනවා. බාර සූත්‍රයේ දක්වන විදියට බාරාහවේ පංචස්කන්ධෝ, අර රූපාදී ස්කන්ධ පංචකය, නැත්නම් උපාදාන ස්කන්ධ පංචකය අපි බරක් විදියට අපට එන්නේ අර නිරුද්ධ වෙච්ච එක දන්නේ නැති නිසා. බාරහාරෝති පුද්ගලෝ, අර නිරුද්ධ වෙච්ච දේ කරේ තියාගෙන යනවා නම් අන්න යාට කියනවා බාරහාර කියලා. බර උසුලාගෙන යන කෙනා, ඔහුට විමුක්තියක් නැහැ. ඔහුට විමුක්ත ආයතනයක් නිර්මාණය වෙලා නැහැ. ඔහු බර කර තියාගෙන යන්නේ අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ සමුදය අන්තය ඉඳගෙන. ඔහු ඒ සියල්ලක්ම තමාගේ ලෝකය කරගෙන ඒ ලෝකයේ තුල මහා බර ගොඩක් හිසින් තියාගෙන යන කෙනෙක් වෙනවා. ගද්දුලබද සූත්‍රය මේක ඇදේශනා කරන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදය අන්තය ඉන්න කෙනා හරියට කණුවක බැඳලා ඉන්න බල්ලෙක්, ඒ කණුව වටාම ඇවිදිනා වගේ ඔහු මේ ස්කන්ධ පංචකයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේහි සමුදියන් තිඳගෙන ඒ වටාම කරකැවීමෙන් මහත් වූ දුක් සමුදායක් විඳිනවා කියලා. බාරා දානං දුක්ඛං ලෝකේ, මේ බර උසුලාගෙන යෑම මහා දුකක් කියලා කියනවා. අනිත්‍යය බැනපු දේවල්, අනිත්‍යය පිළිබඳව ඇතිවෙච්ච ආසාවන්, මේ සියල්ලක් මේ හටගත්තු අන්තයේ ඉඳගෙන ස්පර්ශන්දේ ඉඳගෙන මේ ස්කන්ධ පංචකයේ උපචේත රැස් කිරීමට අපි යනවනම් අන්න ඒකට සඳහන් කරන්නේ බාරා දානං දුක්ඛං ලෝකේ, ඒ බර රැගෙන යෑම, ඇදගෙන යෑම මහා දුකක් කියලා දේශනා කළා. එහෙනම් විමුක්තිය කියන්නේ මොකද්ද? බාර නික්කේ පනස්සුකම්. අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච බව ප්‍රත්‍යක්ෂ කළොතින් නැත්තම් ස්කන්ධ පංචකයේ Nirodhe දකිමින් හිටියොතින් අපට පුළුවන්කම තියෙනවා මේ මහා බර බිමින් තියන්න, විමුක්තියටපත් වෙන්න. අන්නේ විමුක්තියට යන දහම් මගයි අපි ධර්ම ශ්‍රවණදී යහන්නේ. අන්න ඒ දහම අපි යහනවා නම් මොකද්ද වන්නේ? අත්පටි සංවේදී ධම්මපටි සංවේදී කියපු විදිහට අහනවා නම් ඒතනත්තාට ප්‍රමෝදය හට ගන්නවා. ඒ වගේම පමුදෙසස්ස පීති ජායති, ප්‍රීති හට ගන්නවා. පීති මනස්ස කායෝපස්සම්බති, ඔහුගේ චෛතසික සංසිදෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති, සැපිය භුක්ති විඳිනවා. නිරාමිස සුවේ භුක්ති විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති, ඒ සුවේටපත් වෙච්ච කෙනාගේ හිත තැම්පත් වෙන කුසලයේ තුල. එතකොට බලන්න ඔබ මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරනවා නම් අවදානෙන් ඔබට තේරෙනවා නම් මේ වෙලාවේහි ඔබේ ජීවිතයේ යථාර්ථය කියන්නේ අර ස්කන්ධ පංචකය නිරුද්ධ වෙච්ච මොහොතක මේ වෙලාවේ ඔබ ඇසෙන් රූපයක් දකින මොහොතෙහි ඒ අත්දැකීමේ මුල් අවස්ථාව ඇසත් රූපයක් නිරුද්ධ වෙච්ච තැනකයි මේ මන ආයතනෙන් දැනගන්නේ. ඔබේ කනට මේ මොහොත යන ශබ්දයත් ඔබ තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ නිරුද්ධ වෙච්ච මොහොතක නේද කියලා තේරුම් ගත්තොත් ඔබට බාහිර ලෝකේ ගැන ආසාවක් ඇති වෙන්නේ නැහැ. එන්න එනම තමාමිය දුක් ටික නිදහස් වෙනවා, මිදීමට විමුක්තියටපත් වෙනවා. එතකොට පින්නොත්න අපි වෙනත් කෙනෙකුට ධර්ම කරුණක් පැහැදිලි කරනවා නම් පැහැදිලි කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට මේ ඇතිවීම නැතිවීමමයි අපට පැහැදිලි කරන්න තියෙන්නේ. මොකක්ද? අරිස්කන්ධ පංචකය හට ගැනීම, අතීත කර්ම විපාක විදියට ලැබෙන මුල් ස්කන්ධ පංචකයේ දුක සත්‍ය, ඒ දුක සත්‍ය පිළිබඳ අනුභවයෙන් ලෝකෙට ඇතිවන සමුදයන් තීඳීම, ආසකිරීම, දුක සමුදය විදියටත්, අන්නේ සමුදයන්තයේ මිදීම, නිරෝධයන්තයට පත්වීම, දුක නිරෝධය වශයෙන් උත් ඊට මාර්ගය වෙන්නේ ආරසණික මාර්ගය, නැත්නම් සතර සතිපට්ඨානය, නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව මාර්ග සත්‍ය විදියටත් අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා නම් අන්න ඒ කරුණ නම් ඔබ යම් කෙනෙකුට විස්තර කරනකොට විස්තර කරන්නේ ඔබ ඉන්නේ විමුක්ත ආයතනයක කියලා සතුටටපත් වෙන. ඒ ඔබ ධර්ම විස්තර කරන වෙලාව, ධර්ම දේශනා කරන වෙලාවත් ඔබත් නිවිමින් සැනසෙමින් යන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට පින්නතුනි, එක අතකින් ධර්ම ශ්‍රවණ විමුක්ත ආයතනය, අනිත් පැත්තෙන් ඒ දන්න ධර්ම කරුණ වෙනත් කෙනෙකුට පැහැදිලි කරනවා නම් පැහැදිලි කිරීමත් විමුක්ත ආයතනයක් කියලා ධර්මය සඳහන් කරනවා. ඊළඟට ධර්ම සජ්ජහනය, ධර්ම කරුණ සජ්ජහනා කිරීම. ඔබ කාරණිමෙත සූත්‍රය සජ්ජහනා කරනකොට ඒ තියෙන කාරණා සක්කෝ උජුජ සූජෝචාදී නිවන සඳහා හේතු වන මූලික ගුණාංග කුසලතා, ඒ වගේම සබ්බේ සත්තා බාන්තු සුඛිතත්තා, සීල සත්ත්වෝ සුවපත්ත්වා කියලා මෙනෙහි කරන අවස්ථාව, දිට්ඨින් චනෝපගම සීලවා දස්සනෙන සම්පන්නෝ කියලා ප්‍රඥා ස්කන්ධය විස්කරන පාඩය, මේ ඔබ සජ්ජහනා කරනකොට හුදෙක් ඔබ කටපාඩමින් කියන විතරක් නෙවෙයි දක්ෂ වෙන්නට ඕන. ඔබේ හිතේ තියෙන රාගාදී කෙලෙස් දුරු වෙන ආකාරයට, අවිද්‍යාවෙන් හිත විමුක්තියට පත් වීම, නිදහස් වීම කරා යන විදියට මේ කරුණ සජ්ජහාය කරන ඔබ දක්ෂ වෙන්නට ඕන. ධම්මචක්ක සූත්‍රය පැහැදිලි කරනකොට, ගිරමණන් සූත්‍රයේ දැක්වෙන අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, ඒ වගේම පහන සංඥා, ආදීනව සංඥා, මේ ආදී කරුණ ඔබ මෙනෙහි කරන මොහොත ධර්ම සජ්ජහාය කරන අවස්ථාව අපට විමුක්ත ආයතනයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි, මෙන්න මේ විදියට ධර්ම සජ්ජහානියත් විමුක්ත ආයතනයක් කියලා දේශනා කළා. අනිත් කාරණය තමයි ධර්මයේ කරුණෝ මෙනෙහි කිරීම. එහිදී දක්වන චේතසා අනුවිතක්කේති, අනුවිචාරේති, මනසානුපෙක්කති. ඊටාම මැනවින් ධර්ම කරුණෝ නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේක තමයි පිනොතන අපට වැඩි වේලාවක් කරන්න පුළුවන් දේ. අපි ධර්ම ශ්‍රවණය කරන්නේ ටික වෙලාවක් වෙන්න පුළුවන්. අපි ධර්ම කරුණ කෙනෙකුට පැහැදිලි කළ දෙන්නේ ටික වෙලාවක් වෙන්න පුළුවන්. ධර්ම සජ්ජහනය කරන්නේ ටික වෙලාවක් වෙන්න පුළුවන්. නමුත් පිනොතුනි අපිට මේ ධර්මෙ මෙනෙහි කිරීම හැම වෙලාවෙම කරන්න පුළුවන්. අවදියෙන් ඉන්න හැම වෙලාවෙම අපිට මේක කරන්න පුළුවන්. මේකම තමයි සතර සතිපට්ඨාන විස්තර කිරීමේදී මහා සතිපට්ඨාන සූත්‍රයේදී කායනුපස්සනාව විස්තර කිරීමේදී සඳහන් කළේ අබික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉස්සරහට යනකොට ආපස්සට එනකොට නුවණින් සිහියෙන් ඒ දේ කරන්න. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරිය බලනකොට දෙපස බලනකොට ඒක සිහියෙන් කරන්න. කය ගැන අවධානයෙන් සතිමත්ව කරන්න. සමින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය දිගාරිනකොට අකුලනකොට ඒකත් සිහියෙන් කරන්න. සංඝහටි පත්ත කීවර ධාරණේ සම්පජානකාරී හෝති. ඇඳුම් පැළඳුම් අඳිනකොට සිහියෙන් කරන්න. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පාන ආදී අනුභව කරනකොට ඒ කටයුතු ඉතාම සිහියෙන් කරන්න. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. සමංගේ ශරීර කෘත්‍ය කරනකොට එතෙන්දී සිහියෙන් කරන්න. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්නේ භාවයේ සම්පජානකාරී හෝති. තමා ඇවිදිනකොට අනිත් ක්‍රියාවන් කරනකොට කතා කරනකොට කතා නොකරිනකොට මේ හැම අවස්ථාවකදීම සිහියෙන් නුවණින් කරන්න. මොකද සිහිය නුවණ එක හතකින් මේ කය ආහාරය නිසා හටගෙන ආහාරයෙන් නිරුද්ධයටපත් වෙන දෙයක් කියන එක ගැන සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී කියන විදියට කරන්න. ඔබට පුළුවන් එක පැත්තකින් මෛත්‍රී භාන වඩමින් මේක කරන්න. අනිත් පැත්තෙන් ඔබට සම්පූර්ණයෙන්ම ශරීරය ගැන කය ගැන අවධානය කරන්න පුළුවන්. ඒ කරන හැම වෙලාවෙම ඔබට පුළුවන් නම් මේ රූපය ආහාර ආදි හේතු නිසා හටගෙන ආහාරයෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකින්න. අජ්ජත්තන් වා කය කයන පස්සේ විහෙරති. තමන්ගේ ශරීරය ගැනත් එහෙම හිතන්න පුළුවන්. බහිද්ධා වා කය කයන පස්සේ විහෙරති. අනිත්‍යගේ ශරීරයත් මේ යථාර්ථයම නේද? අජ්ජත්ත බහිද්ධා වා කය කයන පස්සේ විහෙරති. තමන්ගේ බාහිර දෙකේම සිද්ධාන්තය මේකයි නේද කියලා නෝනින් තේරුම් ගන්න පුළුවන්. ඒ අතර පින්නතුනි සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට එයි හට ගැනීම නිරෝධිය දකිමින් ඔබට කාලය ගත කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙහි ප්‍රතිඵල විදිහට අත්තිකායෝතිවා පනස සති පච්චුපටිතා හෝති යාවදේව ඥානමස්ථාය අනිස්සීසෝත විහෙරති නචකින්ති ලෝකේ උපාදීයති. මෙන්න මේ සිහිය නුවණ අපට පුළුවන් ප්‍රඥාව කරාම යොමු කරගන්න. එහි ප්‍රතිඵල ලෙස අනිසිසෝච විහෙරති ලෝකේ කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. කිසිවක් කියන්නේ මොකද්ද? ඇස රූපේ චක්විඥාන ආදී මේ කිසිවක් ඇසුරු නොකරන විදියට ඉන්දියේ මේ ප්‍රතිඵල ලෙස නැචකින්චි ලෝකේ උපාදීයති. කිසිවක් උපදි වශයෙන් නොගන්නා මට්ටමට තමන්ගේ ජීවිතය සකසා ගන්නට විමුක්තිය කරා ගමන් කරන්නට අපට අවස්ථාව තියෙනවා. මෙන්න මේ ගමනේදී වැඩි යුතු කාරණා ගැන විවිධාකාරයෙන් සඳහන් කරන මේක මෙනෙහි කරන ආකාරය ගැන. එක අතකින් ඇස කන ආදී ආයතන පුළුවන් අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. අනිත් අතින් රූප ආදී අරමුණු මෙනෙහි කරන්න පුළුවන්. චක්කු විඥාන ආදී විඥාන පුළුවන්. චක්කු සංපස්සය ආදී ස්පර්ශ. රූප සංඥා ආදී සංඥාවන්. රූප සංචේතන ආදී සංචේතන නැත්නම් සංස්කාර. මේ හැම දෙයක්ම අපට අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. මේව හැම දෙයක්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන තත්ත්වයන් කියලා දකින්න පුළුවන්. මේ අතර විශේෂයෙන්ම අපේ රූපස්කන්ධය අපට හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ රූපය හැදලා තියෙන කොටස් 28කින් නැත්නම් සාමාන්‍යයෙන් ගත්තොතින් තනි පුද්ගලෙක් ගත්තොත් කොටස් 27ක් මේකේ තියෙනවා. මොනවද ඒ? සතර මහා භූත රූප, පටි ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ හතර. ඒ වගේම ප්‍රසාද රූප, චක්කු සෝත ගාන ජීවහා කාය කියන මේ ප්‍රසාද රූප පහ. ඒ වගේම ගෝචර රූප, රූප ශබ්ද ගන්ධ රස කියන මේ ප්‍රසාද රූප. ඒ වගේ මිත්‍ති භාව රූප, පුරිස භාව රූප කියන භාව රූප දෙක. එින් එකයි කෙනෙකුට තියෙන්නේ. ඒ වගේම ජීවිතේන්ද්‍ර රූප, හදේවත් රූප, ආහාර රූප, අවකාශ රූප, කාය විඤ්ඤාති වාචි විඤ්ඤාති කියන විඤ්ඤාති රූප. ඒ වගේම ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියපු විදිහට විකාර රූප. ඒ වගේම ලක්ෂණ රූප විදිහට තියෙන උපචේ සන්තති ජරතා අනිච්චතා කියන මෙන්න මේ ආදි වශයෙන් ගන්න මේ රූප හැම දෙයකම ලක්ෂණය. ඒවා එක දිගටම සන්තතියක් වශයෙන් යන දේවල් නෙවෙයි. ඒවා හැම වෙලාවෙම හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධ වෙන ස්වභාවයකින් යුක්තයි. මෙන්න මේක තේරුම් ගන්න පුළුවන් වුණොත් අපට ටිකෙන් ටික මේ රූපෙන් නිදහස් වෙන්නට පුළුවන්. ඒ වගේම වේදනාව ගැන බලලා වේදනාවෙන් නිදහස් වෙන්නත් පුළුවන්. විඥානය ගැන විඥානය බලලා චිත්තානුපස්සනා විදියට විඥානයෙන් නිදහස් වෙන්නත් පුළුවන්. ඒ වගේම සංඥා චේතනා දෙකෙන් ධම්මානුපස්සනා වැඩිම ප්‍රතිඵල විදියට නිදහස් වෙන්නටත් පුළුවන්. මෙන්න මේ මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නරූපං උපාදිස්සාමි රූපය උපදි වශයෙන් නොගන්නෙමි කියලා හික්මෙන්න. නච මේ රූප නිස්සිතං විඥානං භවිස්සතේති. මගේ සිත මගේ විඥානය රූපේ බැස නොගනීවා කියලා ක්‍රියා කරන්න කියලා සඳහන් කළා. නච මේ චක්කෝ නිස්සිතං විඥානං භවිස්සති. මගේ සිත අර චක්කෝ ඇස ඇසුරු කොට නොසිටියවා කියන හැඟීමෙන් ආකල්පයෙන් කටයුතු කරන්න කියලා. න රූපං උපාදිස්සාමි රූපේ උපදි වශයෙන් ගන්නට එපා. නච මේ රූප නිස්සිතං විඥානං භවිස්සති. මගේ සිත රූපය ඇසුරු කොට නොපවතිවා. න විඥානං උපාදිස්සාමි විඥානේ උපදි වශයෙන් ගන්න එපා. නච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සති. මගේ හිත චක්කු විඥානේ ඇසුරු කොට නොතිබේවා කියලා වීරිය වඩන්න කියලා. මොකද පින්නතුනි සිතට චක්කු විඥානේ ඇසුරු කරන්න එපා කියන්නේ මොකද්ද? සිත කියන්නේ මේ වර්තමානයේ තියෙන මනෝවිඤ්ඤාණය. අන්නේ මනෝවිඤ්ඤාණයට අර නිරුද්ධ වෙච්ච රූපේ සමුදය පැත්ත ඇසුරු කරන්න දෙන්න එපා. නැත්තම් මේ වෙලාවේ චක්කු විඤ්ඤාණය නැහැ Tamanට. අන්නේ නැති චක්කු විඤ්ඤාණය අවිද්‍යාවෙන් නොගන්නාසේ. ඒ නිරුද්ධ වෙච්ච චක්කු විඤ්ඤාණය ආදී විඤ්ඤාණ හයෙහි සිත අවිද්‍යාවෙන් බැස නොගන්නාසේ කටයුතු කරන්න කියලායි. නච මේ චක්කු විඥාන නිසිතං විඥානං භවිස්සති කියලා කියන්නේ මේක. එතකොට අර සමුදයාන්තයට නොගිහිල්ලා දුක සමුදයාට නොගන්නාසේ වර්තමානයේ තුල ඊටාම සිහියෙන් නොවනින් සිටීමෙන් අර විඥාන චර්යාව අඥාන චර්යාවක් බවට නොගිහිල්ලා ඥාන චර්යාව පැත්තේ වැඩිපුර කාලයක් රඳවා ගන්නයි මේ අනුශාසනා සිදු කළේ. රූපයන්හි අනිත්‍ය ආදී වශයෙන් බැලීම සීකරන අවස්ථාව පාදක වෙන්නේ අර මුලින් සඳහන් වෙච්ච විඥාන චර්යා කියලා සඳහන් කරනවා දුක් සත්‍යයට අයිති අර විපාක මට්ටමේ ස්කන්ධ පංචකයේ තියෙන රූපාදී අරමුණු. අන්නේ ගැන සිහි කිරීම අපි සිද්ධ කරනවා නම් ඒ මොහොතේ අපි අඥාන චර්යාවෙන් මිදිලා විඥාන චර්යා පැත්තට ඉන්නේ. ඒ කියන්නේ අපේ විඥාණය ප්‍රඥාවට එකතු කරගන්නවා. ඒකයි මහ වේදල සූත්‍රයේ දක්වන්නේ විඥානයත් ප්‍රඥාවත් දෙකක් දෙකක්ද කියලා අහන්නේ. පින්නතුනේ විඥානයේ අවස්ථා කිහිපයක තියෙනවා. එක අවස්ථාවක් තමයි අර මුලින්ම විපාක මට්ටම ස්කන්ධ පංචකයේ තියෙන විඥානය. ඒකට තමයි පකති පරිසුද්ධ මිදන් විඥානං චිත්තං කියලා කියන්නේ. ඒ වගේම තවත් විඥානයක් තියෙනවා අපිට පරිසම්පාදයේ හමු වෙන අවිජ්ජාපච්චය සංඛාරා කියන විග්‍රහය තුල තියෙන විඥානයක් තියෙනවා. ඒ විඥානය චක්කු විඥානය ආදී විඥාන අර නිරුද්ධ වෙච්ච එක ඇති දෙයක් හැටියට ගන්න උපාදාන ස්කන්ධ මට මේ විඥානය. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං කියනකොට එතන විඥානය පරිසම්පාදයේ තුල තියෙන විඥානය තියෙන්නේ අඥාන චර්යා මට්ටමේ දුක සකස් කරගන්නා වූ සංසාර චක්‍රය තුල තියෙන්නේ. එතකොට අපි පිටුවා ගති උත්තේ කොතනද? අර මහා වේදල සූත්‍රයේ සඳහන් වන ආකාරයට විඥාණයට අපි ප්‍රඥාව එකතු කරන්නට ඕන. ඒ මොකද්ද? සමුදේ ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති කියපු විදියට ස්කන්ධ පංචකයේ සමුදේ වේ බලන විඥානයක් අපි ගොඩනගා ගන්නට ඕන. ඒක තමයි විදර්ශනා ඥානයට සම්බන්ධ විඥානය. අන්නේ විඥානයේ සමග තියෙන අවස්ථාව අවබෝධය. අත්තිබික්කවේ කම්මං අකන්න සුක්ඛං අකන්න සුඛ විපාකං කම්මකය සංවතති කර්මක්ෂය කිරීම සඳහා හේතු වන විඥානයේ විදියට අපට සඳහන් කරන්න පුළුවන්. ඒ විඥානය අපට දුකක් ගෙන දෙන්නේ නැහැ. ඒ විඥානයෙන් සකස් කරගන්න කර්මයක ප්‍රයෝගාභි සංඛාරය අන්න ඒ අවස්ථාවේ තියෙන සංස්කාර අපට සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන හේතු වෙනවා. අන්න ඒ සංස්කාර සමග මුසු වෙච්ච සංඥා ගැන තමයි ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා විදියට සඳහන් කරන්නේ. සාමාන්‍යයෙන් අපට තියෙන සංඥාව දුකක් ඇතිවන මරිචූපමා සංඥා කියපු විදියට තියෙන මිරිඟුවක් සිය අපි ගන්නා සංඥාව අඥාන චර්යාවේ සංඥාය අපිට තියෙන්නේ. නමුත් ඒක සම්පූර්ණ වෙනත් මගකට හැරීම තමයි දස සංඥා කියලා කියන්නේ. ඒ අවිද්‍යාවේ සංසාර චක්‍රය යන සංඥාව ප්‍රඥාව කැතට අරගෙන ප්‍රඥාවසමග මුසු වෙච්ච අනිත්‍ය ආදී සංඥා මෙනෙහි කිරීම ඒක පඤ්ඤා ස්කන්ධයට යන ප්‍රඥා ස්කන්ධයට යන සංඥාව බවට පත් වෙනවා. ඒතට මෙන්න මේ මාර්ගයේ ඉන්නකොට පින්නතුනි අපිට පුළුවන්කම තියෙනවා හතරවෙනි විමුක්තායතනය චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති කියපු විදියට නිරතුරුව අපට පුළුවන්කම තියෙනවා නම් මෙන්න මේ කරුණ නුවණින් මෙනෙහි කරන්න. ඒක නිශ්චිත ඉරියව්වක නෙවෙයි සතර ඉරියව්වේදීම අවදි වෙලා ඉන්න හැම මොහොතකම අපට කරන්න පුළුවන්. උදෑසන අවදි වෙච්ච මොහොතේ ඇඳ නැගිටිනකොට ශරීරය ගැන අවධානය නැගිටින්න. ඔබ ඊට පස්සේ මූණකට සෝදනකොට, කෑම බීම ගන්නකොට, ගෙදර දොර සුද්ධ පවිත්‍ර කරනකොට, වැඩට යනකොට, රැකි රක්ෂා කරනකොට, ඔබ නැවත වාහනවල ගමන් බිමන් කරනකොට, මේ හැම වෙලාවෙදිම පින්නතුනේ ජීවිතේ මෙන්න මේ යථාර්ථය සිද්ධ වෙන්නේ කියලා බලමින් සතර සතිපට්ඨානය තුළ හැකිතාක් වාසය කරමින් අර අපේ විඥානේ අපේ හිත අඥාන චර්යාවට අවිද්‍යාවට නොයන මට්ටමට හැකිතාක් දුරට ප්‍රඥාව පැත්තට ඥාන චර්යා පැත්තට ඔබගේ හිත ගන්න දක්ෂ වෙන්න. මෙන්න මේ මාර්ගයේ ඉන්නවා නම් අපි ටිකෙන් ටික විමුක්තිය කරා ගමන් කරන්නේ. මේ කරුණෝ සඳහන් කරන අතරේදී ඊළඟ පස්වෙනි කාරණේ විදිහට සඳහන් කරන්නේ සමත අරමුණක් මෙනෙහි කරන අවස්ථාව. අඤ්‍යතරං සමාධි නිමිත්තං සුග්ගහිතං හෝති. කිසියම් සමාධි නිමිත්තක් මනමින් ගන්න අවස්ථාව. සීල සත්ත්වෝ සුවපත්ත්වා. නැත්නම් අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ආදි වශයෙන් බලන වේලාව. නැත්නම් මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප මෙනෙහි කරන වේලාව. නැත්නම් ඔබ දීපු දානයක් ගැන සිහි කරමින් ඒ දානය පිළිබඳව හිත සමාධිමත් කරන අවස්ථාව. ඔබ රකින්න සීලේහි අචින්ද අඛණ්ඩ අසබලාදී වශයෙන් දැක්වෙන මේ තමගේ සීලයේ තියෙන ශක්තිමත් බව පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම. මෙන්න මේ සමාධි සමත කමඨහනකින් අවස්ථාව පිනතුනේ හිත කෙලෙසුන්ගෙන මිදෙන අවස්ථාව. ඒක සම්පූර්ණ මානසික මට්ටමේ මිදෙන අවස්ථාවක් නෙවෙයි. අර නීවරණ මට්ටමේ කෙලෙසලි මිදෙන්න පුළුවන්. නීවරණ මට්ටම කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන අපේ හිතේ සතුට පැහැර ගන්නා වූ නිවන වසන හිතේ ලස්සන නැති කරන හිත කිලුට කරන මේ නීවරණ වලින් හිත මුදවා ගන්නට අපට පුළුවන්කම තියෙනවා. මේකත් පින්නතුන විමුක්තියටපත් වීම. ඔබ මුලදී දානයක් දීපු තැන ඉඳන් සිල්වන්ත වීම ඔස්සේ සමත කාමඨහනක් වැඩිම දක්වාම අපට මේ විමුක්තිය දිනු කරන්න පුළුවන්. නමුත් මෙහෙම යන ගමනේදී ඉහෙළම අවස්ථාවේ ලෙස බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මනාව හිත පිහිටුවා ගන්න කියලාම අවස්ථාව. ඒ කියන්නේ අනිත්‍යතාවය මෙනෙහි කරන අවස්ථාව. අපිට පුළුවන් නම් හැම වෙලාවෙදීම රූපයේ නිරුද්වේච රූපය කියලා නෝනින් දකින්න. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ආයතන පහත් ඒ පහට ලක් වෙච්ච රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ බාහිර අරමුණුත් මේ 10ම පින්නතුනේ නිරුද්ධ වෙලා තියෙන හැම වෙලාවෙම. අපි යමක් සිහි කරන හැම වෙලාවකදීම මේ අභ්‍යන්තර ආයතන පහත් බාහිර අරමුණු පහත් කියන මේ කරුණ 10ම නිරුද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ නිරුද්ධ වීම දැක්කොත් අපි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ රූපස්කන්ධයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. රූපස්කන්ධයෙන් නිදහස් වෙන තරමට පින්නතුනේ අපට කායික වශයෙන් එන ලෙඩ දුක් ශරීරයේ වේදනාවක් ආවත් එයින් අපි මානසිකව ගන්න දුක් ටිකෙන් අපට සපුරාම නිදහස් වෙන්න පුළුවන්. ඇයි අපි රූපය මත අපි යැපෙන්නේ? යත් පඨවිච ආපෝච තේජෝ වායෝන ගාදිත කියන්නේ මේකයි. යම් කිසි කෙනේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා බෝධ රූප වල නොපිහිටනසේ සමාගේ සමත නිමෙත්ත සමාධි නිමෙත්ත දිනු කරගන්න පුළුවන් නම් මේක තමයි අපේ ජීවිතයේ කියලාම පරමාර්ථයට පත් වෙන්නට ඕන. එතනින් නොනවති අපි විදර්ශනා වඩනවා නම් මේ මනස පැත්තේ තියෙනගෙන බලනවා නම් මනසේ තියෙන අනිත්‍යතාවයත් මේ සිහි කරන මේ මනෝවිඥානයත් මේ මොහොත හේතු නිසා හටගෙන නිරුදනා කියලා දැක්කොත් අපි එක පැත්තකින් බාහිර නිරෝධච රූපෙන් නිදහස් වුණා. සමුදයන්තේ නිදහස් වුණා. වය පැත්ත සීපත් කරමින් නිරෝධය සීපත් කරමින් අනිත් පැත්තෙන් මනස පැත්තෙනොත් නාමයන්තෙනොත් අපට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. මෙන්න මේ සිහි කරන මොහොත වැඩි කිරීම තමයි පින්නතුනි සැබෑ ලෙසම විමුක්තායතන බවටපත් වෙන්නේ. ඉතින් මේ ගමන් මගේ අපි අඛණ්ඩ වෙනවා නම් අපේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන කියන මෙන්න මේ කරුණ පහ ඔස්සේ අපි අඛණ්ඩව ගමන් කරන කෙනෙක් බවටපත් වෙනවා. ඉතින් මේ අවසාන විමුක්තායතනටපත් වෙන නම් විමුක්තියට අපිපත් වෙන නම් අපේ ළඟ සත්‍යබොධ්‍යංග වැඩෙන්නට ඕන. සත්‍යබොධ්‍යංග වැඩෙන්නේ සතර සතිපට්ඨාන කියන මේ භූමිය මත. සතර සතිපට්ඨානේ වැඩෙන්නේ කාය වාක් මනෝ කියන මේ ත්‍රිවිධ සුචිතයේ මත. ත්‍රිවිධ සුචිතයේ වැඩෙන්නේ ඉන්ද්‍රිය සංවරය මත. ඉන්ද්‍රිය සංවරය වැඩෙන්නේ සති සම්පජාඤ්ඤය මත. සති සම්පජාඤ්ඤය වැඩෙන්න නම් අපට යෝනිසෝ මනසකාරය තියෙනට ඕන. යෝනිසෝ මනසකාරය වැඩෙන්න නම් ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාව ලැබෙන්න නම් නිවැරදි ධර්මයක් අසා දැනගන්නට ඕන. ඒ නිවැරදි ධර්ම අපට ලැබෙන්නේ කල්‍යාණ මිත්‍රාශ්‍රය මත. ඒ කල්‍යාණ මිත්‍රයන් අපට සමීප වෙන්නටත් ඔවුන්ගෙන් නිසි උපකාර ලබා ගන්නටත් අපේ ළඟත් ගුණංග තියෙනට ඕන. කෘතවේදීත්වය, නුවණැති බව, පරිත්‍යාගශීලීත්වය, විශේෂයෙන්ම සුවච බව සහ නිපක කියන ගුණය මෙන්න මේ ගුණංග අපේ ළඟ අඛණ්ඩව තියාගත්තොත් අපට කල්‍යාණ මිත්‍රාශ්‍රය ලැබෙනවා. ලැබෙන පමණට ධර්ම ශ්‍රවණය ඔස්සේ ශ්‍රද්ධාව ලැබිලා යෝනිසෝ මනසිකාරය සති සම්පජාඤ්ඤේ ඉන්ද්‍රිය සංවරය ඔස්සේ ත්‍රිවිධ සුත්‍රයේ සම්පූර්ණ කරගන්නේමින් සතිපට්ඨාන තුල වාසය කරමින් සත්‍යබෝධංග වැඩීමේ ප්‍රතිඵල ලෙස අපට විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අද අප සාකච්ඡා කළේ විමුක්තියට පත්වන ස්ථාන පහ ගැන දක්වන අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන විමුක්තායතන සූත්‍රය. ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සජ්ජායනය, ධර්ම මෙනෙහි කිරීම සහ සමත විදර්ශනා වශයෙන් භාවනා පුහුණු කිරීම. මෙන්න මේ කරුණු පහ, ස්ථාන පහ කෙලෙසුන්ගෙන් හිත මිදෙන, ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හිත මිදෙන, විශේෂයෙන්ම අවිද්‍යාවෙන් හිත මිදෙන, හුදේ කාමච්ඡන්ද ආදී නීවරණ විතරක් නෙවෙයි, ditthi ආදී අනුසය ධර්ම සම්පූර්ණයෙන්ම දුරු කිරීමෙන් අවසාන වශයෙන් අවිද්‍යා අනුසය දුරු කිරීම දක්වා වූ මේ මාර්ගය සපුරා ගන්නට අපට පුළුවන්කම තියෙන්නේ, විමුක්තියටපත් වෙන පුළුවන්කම තියෙන්නේ මේ ධම්මගේ අකණ්ඩව අපි කටයුතු කිරීමේ ප්‍රතිඵල ලෙස. මේ ගමන් මාගේ දිනෙන් දින ඉදිරියට යනකොට අපේ ළඟ කරණිමෙත් සූත්‍රයේ තියෙන ගුණාංග උපරිම ලෙස දිනු කරගන්නට අපි උත්සාහ ගන්නට ඕන. එහි ප්‍රතිඵල ලෙස අපිට මේ ජීවිත කාලය තුළ උපරිම මට්ටමට අපට රාග ආදී කෙලෙස් ධම්ම වලින් හිත මුදවා ගන්නට අවිද්‍යාවෙන් විමුක්තියට පත් වෙනට අපට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ සඳහා කටයුතු කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුන්ගේ ප්‍රශ්නේ මහාන තියෙනවද? අද අප දේශනා කළේ විමුක්තායතන සූත්‍රයේ විමුක්තියට පත් වෙන අවස්ථා පහක් පිළිබඳව. ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ධර්ම සාකච්ඡාව, ධර්ම මනසිකාරය සහ භාවනාව, ඒ කියන්නේ සමති දර්ශනා වැඩිම කියන මේ අවස්ථා පහ තමයි අපේ කෙලෙසුන් ගැන හිත මුදවා ගන්න විමුක්තියට පත් වෙන අවස්ථාව. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මට දැනගන්න පුළුවන් කෙනෙක්ට අපි ආර්ය මාර්ගයේ ගමන් කරන්න පටන් ගත්තා කියලා දැනෙනවද ස්වාමීන් වහන්සේ? අපට දැනෙන එක සලකුණක් තමයි මේ අවබෝධය, විශේෂයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනුම ලැබීම. දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම ලැබීමත්, අනිත් අතින් අපි ආරසිංහ මාර්ගයට බැස ගැනීමත්. අපට චතුරාර්ය සත්‍ය පිළිබඳ සැබෑ දැනුමක් ලැබුණා නම් ඊළඟ සලකුණ තමයි තමන් ආරසිංහ මාර්ගයේ කොයිතරම් කරුණ සම්පූර්ණ කරනවාද කියන කාරණය. චතුරාර්ය සත්‍ය නිවැරදි ලෙසම දැනගත්ත නම් අපි දුකක් දන්නවා, දුකට හේතුවක් දන්නවා, දුක නැති කිරීමක් දන්නවා. මේක අපට හරියට අවබෝධ වුණා නම් අපි කැමති නෑ තවදුරටත් දුක් විඳින්න. හැබැයි ඒකෙන් කියන්නේ මේ තියෙන දේවල් ඔක්කොම අත්හැරලා ගිහි ගෙදරත් හරිනවා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ ගෙදර තියෙන යුතුයකම් ටික කරන අතරේදීම අපේ ආකල්ප, අපේ ආධ්‍යාත්මික ගමන වගේ වෙනසක් වෙන්නට ඕන. සමාධිය තිනකොට සමා සංකප්ප විදියට නිතරම තමා කතා බහ කරන දේවල් හැසිරෙන විදිය, නිතරම තමා කම්සැපෙන් අයින් වෙන විදියට, ද්වේෂය අඩු වෙන විදියට කටයුතු කරනවා. වචනය සංවර වෙනවා. කායික ක්‍රියා සංවර වෙනවා. තමාගේ රැකියාව දැහැමි වෙනවා. තමාගේ උත්සාහය දැහැමි වෙනවා. සතිමත් බව, සමාධිය මේ සියල්ලක්ම ආරසිංහ මාර්ගයට ඍජුසේ බැසගත්තු කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි තමාන්ටම තමන් ගැන බලන්න පුළුවන් සලකුණ. අනිත් අතින් එන්න එන්නම බාහිර රූපයෙන් තමන් නිදහස් වෙනවා. බාහිර රූපයෙන් නිදහස් වෙනවා කියන්නේ ගෙදර තියෙන බඩු මුට්ටු වයින් කිරීම නෙවෙයි. ඥාති මිත්‍ර ආදීන් ආයින් වෙලා තනියම තැනකින් එක නෙවෙයි. මේක සම්පූර්ණ මේ ඡාග කියන එක යන්නේ බඩු මුට්ටු දන් දීම නෙවෙයි ඇත්තෙම. ඡාග කියන්නේ යෝතස්ථායේව අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ කියන විදියට මේ අභ්‍යන්තර ස්කන්ධ පංචකිට තියෙන ආශාව දුරු වෙන විදියට කටයුතු කිරීම. ඒක අපිට බඩමුට්ටු තියාගෙන කරන්න පුළුවන්. සුදෝන් රජතුමා රජ කෙනෙක් වශයෙන් ඉන්න ගමම තමයි සෝවාන් උනේත්, සකදාගාමී උනේත්, අනාගාමී උනේත්, රහත් උනේත්. කෙනෙකුට පුළුවන් නම් නිසි කාලයේදී සම්පත් වලින් අත්හැලා සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙන එක හොඳ දෙයක්. නමුත් ඒක අප එකපාර අපිට කරන්න බැරි වෙන පුළුවන්. අන්න එහෙම හැටියට අපි දැනට ඉන්න මට්ටමේ ඉඳගෙන අපි මේ ප්‍රධාන වශයෙන් කළ යුත්තේ අපි මේ හටගත් ස්කන්ධ පංචකයේ සමුදය පැත්තේදී ඉන්නේ, වය පැත්තේදී ඉන්නේ, නිරෝධයේ අන්තයේදී ඉන්නේ කියන මෙන්න මේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තමයි තියෙන්න ඕන. ඒකෙන් කියන්නේ හැම වෙලාවෙම නිරෝධියම සීපත් කිරීම කියන එක නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ හැඟීමක් තියෙනවනම් තමන් මේ මාර්ග දෙකෙන් කොතැනද යන්නේ කියලා. එතකොට සමුදයන්ති ඉඳගෙන දුක් විඳිනවද කැමති? එනේන අහනහන දේවල් වලින් දුකටපත් වෙලා හැඬව කඳුලෙන් ඉනද තමන් කැමති? නැත්නම් ඒ දුකෙන් නිදහස් වීමට විමුක්තියටපත් වෙන විදියට ඒ හටගත්තු දේ Nirodha පැත්ත දකින්නවද? ඒ මාර්ගයේ දපි ඉන්නේ කියන එක, ඒ මාර්ගය යනද තමන් කැමති කියන එක ගැන තමන්ට පැහැදිලි දැක්මක් තියෙනට ඕන. තමන්ට තියෙන අතවසු වීමකින් සමුදියන් තියෙනගෙන දුක් විඳින්න පුළුවන්. නමුත් තමන් ඉක්මනටම තම දක්ෂ වෙන්නට ඕන. මං වගේ සුතවත් ශ්‍රාවකයෙකුට ධර්ම ශ්‍රවණය කරපු කෙනෙකුට මේ දුක් විඳින ගමන් මාර්ගයේ මාය ආයුතු නැහැ කියලා ඉක්මනින්ම ඒ ගමන මඟ තමන් වෙනස් කරගන්න දක්ෂ වෙන්නට ඕන. එතකොට තමා ධර්ම මාර්ගයට බැසගත්තු කෙනෙක් කියලා තමන්ටම බලන්න පුළුවන් ලක්ෂණය තමයි එක චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඒකම තමා අරිසිංහ මාර්ගයට බැස ගැනීම සහ දිනෙන් දින තමා රූපයෙන් නිදහස් වීම සහ නිතිපතා තමාගේ සමතය සහ විපස්සනාවට යොදන කාලය වැඩි කර ගැනීම. වෙනත් ප්‍රශ්න අහන්න තියෙනවද? එහෙම නැත්නම් අද අප මෙතනින් නිමාවටපත් කරමු. අපේ කර්මය ගැන කරුණු ටිකයි පැහැදිලි කළේ. මොකද ඊට වඩා ගැඹුරු මාතෘකාවක් අද අපි සාකච්ඡා කළේ. ඇත්තම මේ වෙනට අපට කර්මය ගැන තියෙන අවබෝධය මම හිතන්නේ ප්‍රමාණවත් අපට. කර්මය ගැනම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණේ ඒ කර්ම නිරෝධය පිළිබඳ හේතු වන විමුක්තායතනයට පත් වෙනටයි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. ඉතින් ඔබ දැනට දාන ආදී පින්දහම කරනවා නම්, පංචශීලයේ ආරක්ෂා කරනවා නම්, ශ්‍රද්ධාව ඔබේ ළඟ යම් ප්‍රමාණයකට තියෙනවා නම්, ඒ වගේම නිතරම මෛත්‍රී භාවනාවෙන් කාලය ගත කරනවා නම්, මම හිතන්නේ ඔබට කර්මය පිළිබඳ ඒ ටික ප්‍රමාණවත්. ඊළඟට අපි දක්ෂ වෙන්නට ඕන මේ ස්කන්ධ පංචකයේ තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය, පටිසම්පාදේ, අරිසිංහ මාර්ගයේ මෙන්න මේ කරුණු හතරේකට සමාන්තරව පවත්වාගෙන දක්ෂ වෙන්නට ඕන. මොනවද? එක පැත්තකින් චතුරාර්ය සත්‍ය, අනිත් පැත්තෙන් ස්කන්ධ පංචකය, පටිසම්පාදේ සහ සතර සතිපට්ඨානය නැත්නම් අරිසිංහ මාර්ගය. මෙන්න මේ කරුණු ටික එකට සමාන්තරව එන්නම ඉහළ තලයට පත් කර ගැනීමයි අපේ සැබෑ ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ. එතකොට මේ ඔස්සේ අපි ඉදිරියට යනකොට අපට කර්මය ගැන ලොකුවට හිතන දෙයක් නැහැ ඇත්තෙන්ම. අපිට අපි හොඳම කර්මවල නිතරම නියුක්ති වෙනවා කියලා අපිට සතුටටපත් වෙන්න පුළුවන්. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා කර්මය ගැන සම්පූර්ණම දැනුමක් අවබෝධ කරලා ඉවර කරන්න බෑ කවදාවත් අපිට. කර්මය ගැන විවිධ න්‍යායන් තියෙනවා. ඒක සම්පූර්ණම දැනගන්න පුළුවන්කම තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. කර්මයේ අචින්තනීය විශයක් කියලායි දක්වලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මට්ටමේ අපි කම්මස්ස කෝමෙහි කම්මදායදෝ කියන විදිහට තම කර්මයේ දායදවර ඇති කෙනෙක් කියන එක තම අවබෝධයෙන් ඉන්න. ඉඳීමෙන් හැකිතාක් දුරට දන් දෙන්න, පංචශීලය රකින්න, මෛත්‍රී භානන් ඉන්න. ඒ ඉන්න ගමන් ඒක ශක්තිමත් වෙන්නේ මෙන්න මේ ධර්ම මාර්ගය අඛණ්ඩව ධර්ම ශ්‍රවණය කරමින් තමා මේ කරුණ නිරාකරණය කරගන්නට අඛණ්ඩ උත්සාහය දෙන පමණට ඔබේ ලෞකික කුසලයන් සාර්ථක වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබ සම්පූර්ණම කර්ම චක්‍රය ඉක්ම වෙලා යන විදිහට ධර්ම චක්‍රයෙන් ප්‍රතිඵල ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා ඔබට කටයුතු කරන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී භාවය, පරිසරය වටා පිටාව සකස් වේවා. රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මවල බලයෙන් අපනමින් මේ ගිය සියලු ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා. සුවපත්ව සුගතිගාමීව අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි මේ ගිය ඥාතින්ට පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදෝ සාදෝ සාදෝ. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මවල හේතුයෙන් සම්මදෘෂ්ටික පින් කැමති දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අපේ හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් රැක දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් භාවනා කිරීම ආදී වශයෙන් ධර්ම මනසකාරය කිරීම මේ ආදී සියලු කුසල ධර්මවල ආනිසංසයෙන් ඔබ අප හැම දිනාට මෙල වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ඊතාම ඉක්මන් භවයකදී ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය භව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය. හැම දිනාටම තෙරුවන් සරණයි.